සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනම්. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අද මේ විහාරස්ථානයේහි සිරි පඤ්ඤාසීහ බෞද්ධ මධ්‍යස්ථානයේහි පාම්ඩෙල්හි මාසිකව සිදු කෙරෙන සීල වැඩසටහන විදියට මේ පින්තුන් නිමහත් ශ්‍රද්ධාවෙන් හිමිදිරි පාන්දරම සීල සමාදන් වෙලා මේ මොහතර නියමිත ධර්ම දේශනාවට හැමකන් දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපට ප්‍රඥාව නුවණ ලබා දෙන අනුශාසනය. ඒ ප්‍රඥාව නුවණ ලැබුණු තරමට තමයි අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ. ඒ වගේම ඒ නුවණ ලැබුණු තරමට තමයි අපට සතුට ලබන ක්‍රමය කුමක්ද කියලා තේරුම් යන්නේ. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරපු හැම දහම් පදයකින්ම අපට කියලා දෙන්නේ අපේ ජීවිතය, මේ ලෝකය මොකක්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න. ඇත්තටම අපි සාමාන්‍ය විශ්ව ධාරාවක් ඉගෙනගෙන අපේ බොහොම උගත් කියලා අපි හිතන් ඉන්නවා නේද? අපි හුඟක් නුවණ ඇති අය කියලා හිතන් ඉන්නවා. ඇත්තෙන්ම සමහර දේවල් ගැන බලනකොට අපට තේරෙනවා අපි කොයිතරම්නම් අපේ නුවණ අඩුයිද කියලා. ඇතැම් වෙලාවට අපි ලෝකේ ඉහළම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. භාෂා කීපයක් කතා කරන්න වෙන්න පුළුවන්. නමුත් ඊටාම සරල දෙයක් බැලුවත් අපි ඒ ගැන කොච්චර නොදැනුවත්වද ඉන්නේ කියන එක අපට තේරුම් ගන්න පුළුවන්. ඊටාම සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි කැම ටිකක් කනවනේ. කෑම ටිකක් කනකොට අපේ රසට දිවට දැනෙන රසනේ. දිවට රස දැනෙනකොට අපි පිඟාන දිහා බලාගෙන තමයි කෑම කන්නේ. ඒතකොට පිඟානේ තියෙන ව්‍යංජන ටික, බත් ටිකේ ලස්සන දේවල් ටික බල බල ආ මේ පිඟානේ තියෙන කෑම ටික තමයි රස කිය කිය පිඟාන දිහා බලාගෙන තමයි කන්නේ. ඇත්තටම මේ මොහොතේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? මේ මොහොතේ දිවට රස ලැබෙන්නේ මේ කටේ කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන කෑම ටික. නමුත් අපිට කවදාවත් හිතලා තියෙනවද එහෙම? මට මේ මොහොත රස දැනෙන්නේ මගේ කටේ තියෙන කැම ටික කියලා හිතලා තියෙනවද අපි? නෑ නේනේ. හැම වෙලාවෙම අපට හිතෙන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කැම ටික කියලා. ඒ නිසා තමයි රස දැනෙන තව තව ඒවා අරගෙන හොඳට අනල ඊළඟ කට අපි ගන්න. බලන්න ඊටාම සරල දේ. ඒ වගේම අපි බලන්න අපේ විදුලි පන්දමක් එළිය ගහගෙන රැට එළිය යනකොට අපි නිතරම ටෝච් එක අල්ලන්නේ ඉස්සරහට. හැබැයි ටෝච් එක ඉස්සරහට ඇල්ලුවට අපේ කකුල් දෙක කොහෙද තියෙන්නේ? අපේ කකුල් දෙක මෙතන තියෙන්නේ. අපේ කකුල් දෙක ළඟන ටෝච් එක ගහගෙන කවදවත් යන්නේ නැහැ. අපි ඉස්සරහට ටෝච් එතන හිතාගෙන තමයි මෙතන පය තියන්නේ. බලන්න ඉන්නේ එක තැනක අර එළිය අතනේ කියලා හිතාගෙන ඉන්නේ අපි. අපි පඩිපැලක නගින්න බලන්න. පඩිපැලක් නගිනකොට නිතරම ඉස්සරහා පඩිපැල බලාගෙන කකුල තියන්නේ මෙහෙ. ඉස්සරහා පඩිපැලට හිතන විදිය වැරදෙච්ච ගමන්ම මෙතන වර දිනවා අපිට. වාහනයක් ඩ්‍රයිව් කරනවා කියලා බලන්න. වාහනේ මීටර ගානක් ඉස්සරහා බලාගෙන රෝද ටික මෙතන තියෙන්නේ. එතකොට නමුත් අපට හිතෙන්නේ අපේ වාහනේ අතනේ තියෙන්නේ කියලානේ. අපේ වාහනේ ඊට මීටර ගානකට ආපස්සෙන් තියෙනවා. අන්න ඒ වගේම තමයි දැන් ඔබ මා දිහා බලනවනේ. මන් දිහා බලනකොට ඔබට ඇතැම් විට පේන්නේ මේ දැන් පේන හාමුදුරුවෝ මට පේන්නේ කියලානේ. මේක ඉතාම සියුම් එකක්. මෙතෙන්ට එනකොට ඇත්තටම ඔබ මාව හඳුනා ගන්නකොට ඔබේ මුල් අත්දැකීම, මුලින් ලැබිච්ච ඇහැට ලැබිච්ච අත්දැකීම නිරුද්ධ වෙලා අවසන්. අර ටෝච් එක ගහනකොට, වාහනේ ඩ්‍රයිව් කරනකොට වගේ නිතර ඉස්සරහා බලාගෙන හිටියට දැන් තමන්ට එක්ස්පීරියන්ස් එක තියෙන්නේ තමන් ජීවත් වෙන අතීතේ. අතීතයේ පසුකල ගිහිපු තැන තමයි තමන් මේ ඉන්නේ. දැන් හිතත් එක බලනකොට මේක හොඳටම පේනවා. ඊටාම වේගවත් හිත කියන එක. එතකොට දැන් ඔබට මාව පේනකොට මුලින් වර්ණ රූපේ විතරයි එන්නේ. පාටක් විතරයි එන්නේ. ඊට පස්සේ ඒක හඳුනාගෙන මේ හාමුදුරු කෙනෙක් මේ උසාවියේ මහතයි මේ ඔක්කොම ටික හඳුනාගන්නේ මනසින්. මනසින් හඳුනා ගන්නකොට අර මුලින් ලැබිච්ච හඬ වර්ණය ඒ ඔක්කොම නිරුද්ධ වෙනවා. ඉතින් මේ අපි ඊටාම සුළු කාරණයක් විතරයි කිව්වේ. එනිසා මෙන්න මේ තෙන්ට හරියට නොවන තිබ්බොත් තමයි හරියටම අපි මේ ලෝකේ ජයගන්නේ. මෙන්න මේ අවබෝධය ලැබෙන්න තමයි අපේ හිතේ තියෙන රාග ద్వේස දුරු වෙන්නේ. මේ මෝහය අඩු වෙච්ච තරමට තමයි ලෝකයට තියෙන ඇලීම ගැටීම අඩු වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ආසාන කර ඉන්නේ කියවට හරියන්නේ නැහැ. ආසාන කිරීම තමයි තෘෂ්ණාන කිරීම තමයි නිවනට ආසන හේතුව. නමුත් ආසා නොකර ඉන්නේ කියලා අපිට එහෙම කරන්න බෑ. ආසා නොකර ඉන්න නම් Tamanට මේ දර්ශනේ එන්නට ඕන. ඒ දර්ශනේ ලැබෙච්ච තරමට තමයි ලෝකයේ පිළිබඳව ඇලීම ගැටීම දෙක දුර වෙන්නේ. නිසා මෙන්න මේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්නේ මාර්ගයේ තියෙන ලක්ෂණයක් තමයි අපි මුලදී අපේ ජීවිත ගැන අපි තේරුම් ගන්නට ඕන. අපි මේ අද ලබලා තියෙන කොයිතරම් වාග්ය සම්පන්න අවස්ථාවක්ද කියන එක. බොහෝ දෙනට මේක තේරෙන්නේ නැහැ. මේක අපට හඳුනවා දෙන්නේ කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණාම. අපි සසර කොයිතරම් පින් කරපු අයද. අද අපට මේ වගේ මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙන්නේ කොච්චර දුර්ලභවද කියන එක අපට දැන් නෙවෙයි අවබෝධ වෙන්නේ. කොයි වෙලාවෙදද? මරණාසන්න මොහොතේ ආපු වෙලාවේ. මරණාසන්න මොහොතේද හිතලා බලන්න නැවත Tamanට ඉපදෙන්න පුළුවන්ද මේ පහසුකම්ට ගිහම ලබන්න කියලා. ඔව් දන්නේත් නෑ දැනගත්තත් ඒක හිතන තරම් ලේස දෙයක් නෙවෙයි. ඒක අපි හිතන තරම් ලේස දෙයක් නෙවෙයි. මේ පහසුකම් ටික ඇතුව ආයි මෙතෙන්ට එන්න පුළුවන් ද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඒ විතරක් නෙවෙයි. ඒ අවසාන මොහොත ළඟ වුණාම අපිට දැම්මිට දවස් දෙකක්වත් ආයි ජීවිතේ කල්දා ගන්නවත් බෑ. අපේ තියෙන ඔක්කොම ධනෙ ටික මුළු ජීවිත කාලෙම හම්බ කරපු දේවල් ටික වීදම් කරත් Tamante මේ මොහොතේ නම් මී යන්නේ හෙට දවසේ මේ මොහොත දක්වාවත් තීරණය කරගන්න බෑ අපිට. අපේ කොච්චර දරුවෝ හිටියත් කොයිතරම් ධනෙ අධ්‍යාපන සුසුමන් තිබුණත් මේ ටික අපට අහිමි වෙනකොට අර සියල්ලක්ම ළඟදී අපිව ඇඳලා මේ ලෝකෙන් අයින් කරනවා අපි. අන්න එතෙන්දී අපට කිසිම බාහිර දෙයක පිළිසරණක් නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තදීපා භික්ඛවේ විහෙන තත් සරණානාඤ්ඤ සරණ. වෙනස් සරණක් නැහැ. තමන්ට තමන්ගේ හිත විතරයි පිළිසරණ. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණානාඤ්ඤ සරණ. අපට දහම පමණයි පිරිසරණක් තියෙන රැකවරණයක් තියෙන. වෙන කිසිම දෙයකින් පිරිසරණක් නැහැ. වැඩි දෙයක් තමයි අපි ජීවිත කාලෙම මේ පරිහරණය කරන අපේ ශරීරයක් අපට අහිමි වෙනවා. ඒ ඇසිපිය ගහන මොහොතෙන් මෙච්චර අපි ලස්සන කරගෙන කන්න බොන දීලා පිරිසුදු කරලා තිමිච්ච අපේ ශරීරයත් අපට ඊට පස්සේ ආයෙද නැහැ. අපේ හිත වෙන තැනක විඥානේ බැසගත්තු ගමන් මේක ඉතින් ආයෙත් සත්තුන්ට තමයි පොළවෙන්නේ. දැන් සත්තු ගාන මේක තියාගෙන ඉන්නේ නේ. ඒ ඇතුළේ ඉන්න සත්තු හිතන්නේ ඒගොල්ලන්ගේ කියලා මේ ශරීරේ. ඒගොල්ලන්ගේ ගෙදරේ කියලා හිතන් ඉන්නේ. ඈ අපි ඇතැම්මිට වීස එහෙම අරගෙන අපි අමාරුවෙන් මේක තියාගෙන මේ සුද්ධ පවිත්‍ර කරන් ඉන්න කෑම දීලා. ඇතුළේ ඉන්න හිතන්නේ මේ ඒගොල්ලන්ගේ ගෙදරේ කියලා. පින්නතුනේ මෙන්න මෙවැනි ලෝකයකට අපට විශේෂයෙන්ම අපි මේ ලබාගත්තු අවස්ථාව අපි මගේ හැරගන්න හොඳ නැහැ. තමනුත් මේ ධහමෙන් දිගින් දිගටම ඉදිරියට යන ගමන් තමන් ඊටාම ආදරය කරන තමන්ගේ දරුවන් වෙන්න පුළුවන් සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන් ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් අන්න ඒ ඇයටත් අපි මේ ධහම දෙන්නට ඕන. මේ දෙකම අපි කරනවා. අපි ඇත්තට මේ ඇයට ආදරේ නම් අනිවාර්යයෙන්ම අපි මේ ධහම පුළුවන් විදියට දෙන්න ඕනේ කට්ටියට. ඒගොල්ලන් සල්ලි වැඩ කැමති කෙනෙක් නම් සල්ලි දීලා හරි බණ අසවන්නවා. සල්ලි දීලා හරි විනාඩි 10ක් භාවනා කරවන්න ඕන මෛත්‍රී භාවනාව. ඒයි ඒක එයාට කරන ලොකුම යහපත ඒක. එයා මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි මේ කාලයේම හිතේ සැනසීමෙන් ජීවත් වෙන එකක් කියලා. ඉතින් මෙන්න මේ දහම අපි ඉදිරියට යද්දී පින්නතුනේ කල්යාණ මිත්‍රයන්ගෙන් දහම අහන්න අපට තමන්ගේ ජීවිතය ගැනත් ලෝකය ගැනත් ටිකෙන් ටික අපට අවබෝධය ලැබෙනවා. මෙන්න මේ අවබෝධයත් එක්කම අපට මුලින්ම ලැබෙන්නේ කර්මය පිළිබඳ අවබෝධය. අපේ හිත මුල් වෙලා අපි යමක් කරනවා නම් ඒ හිතේ ස්වභාවයට අනුව අපට සැප විපාක හෝ දුක් විපාක ලැබෙනවා කියන කාරණේ. අපි හිත අපිරිසිදු යමක් කළොතින් කයෙන් වචනෙන් සිතින් අපට දුක් විපාක ලැබෙනවා. අපි හිත අපිරිසිදු මොන හරි කරොතින් අපට දුක් විඳින වෙනවා. මෙන්න මේක තමයි ධර්මයෙන් ලැබෙන පළවෙනි අවබෝධය. මෙන්න මේත් එක්කම විශේෂයෙන්ම මේ කර්මය ගැන අවබෝධය ලැබීමත් එක්ක අපි නිතරම උත්සාහ කරනවා හිත අපිරිසිදුව තියාගන්න එක අඩු කරගන්න. නිතරම හිත පිරිසිදුව තියාගන්න උත්සාහ කරනවා. මෛත්‍රී සාගතව, පරිත්‍යාගශීලීව, බුද්ධිමත්ව තියාගන්න උත්සාහ කරනවා. එහෙම කරනකොට අපේ කයින් කරන දේවල්, වචනෙන් කියන වචන පුළුවන් තරම් දුරට නිවැරදි වෙනවා. ඒත් එක්කම අකුසලෙන් මිදෙනවත් එක්කම තමන්ට ලොකු සහනයක් එනවා. දැන් බලන්න තමන් පංචශීලය රකින්නවනම් තමන් බය සහ වෛරය නැති කෙනෙක් වෙනවා. අනිත්‍යයෙන් කිසි බයක් නෑ තමන්ට. අනිත් කෙනත් පංචශීලය රකින්නවනම් ඒයගෙන් අපිට බය එන්නේ නැහැ. දැන් බලන්න පංචශීලයේ මේ පහ ගත්තොත් මේක වර්තමානයේ ලෝකේ සමහර අධ්‍යයනය කරන මේක ආබෞද්ධය. වර්තමානයේ රුසියාවේ මේ ගැන ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා. දැන් කරමින් ඉන්න ඒ කට්ටිය මේක කොච්චර වටිනවද මේ සමාජ ජීවිතයට කියලා. දැන් බලන්න මේ පංචශීලයේ ගත්තොත් පහ නෙවෙයි. ඒකේ පහෙන් දෙකක් කෙනෙක් අනිවාර්යයෙන්ම රකින්නවා කියලා බලමු. අපි ගොම කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියලා. කෙනෙක් කාමවලද හැසිරෙන්නේ නැහැ කියලා. මේ වැරදි දෙක කෙනෙක් 100%ක්ම කරන්නේ නැහැ කියලා අපි දන්නවනම්. යා හොරකම් කරන්නේ නැහැ. යා කාමවලද හැසිරෙන්නේ නැහැ කියලා දන්නවනම් අපිට යා ගැන කොච්චර ගෞරවයක්ද හටගන්නේ. අපේ ගෙදර ඕනම දෙයක් යාට බාර දීලා යන්න පුළුවන්. අපේ ඉන්න දරුවෝ ටික, අපේ නංගිලා, සහෝදරියෝ, සහෝදරි ඕන කෙනෙක් ඒ ගෙදර තියා යන්න පුළුවන් බයන්න. බලන්න මේ සිල්පද දෙකක් රැකලා මෙහෙම නැන්නේ. සිල්පද පහක් රැක්කොත්, සිල්පද අටක් රැක්කොත්, 10ක් රැක්කොත් මේවා රකින්න රකින්න කොයි තරම්නම් අපට අනිත්‍යයත් එක්ක කටයුතු කරන්න පහසු වෙනවද? කොයි තරම්නම් සමාජයක් දිනු වෙනවද? කොයිතරම්නම් මානසික සැනසීමෙන් අපිට ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ටිකෙන් ටික තමන් ගුණ දහම් වලින් ඉහළට යනවා. එතකොට මේ රායහව ප්‍රශ්නයක් තමයි. දැන් අපි යමක් කරනකොට අපි ඒක ආනිසංශ දැනගෙන කිරීම. එතකොට බුදුදහමේ හැටියට ප්‍රධානම දේ තමයි අපි යමක් දැනුවත්ව කරනකොට ඒකේ ප්‍රතිඵලය වැඩි කියන එක. ඒක සාර්ථක හෝ සාර්ථකත්වයට ඒක ඒකේ ප්‍රතිඵලයේ වැඩි වීමට දැනගෙන කරන එක හේතුවක් වෙනවා අපිට විශේෂයෙන් පින්කම් වල. එතකොට පින්කම් කරනකොට ආනිසංස දැනගෙන කරපු තරමට පින්කම් වල ආනිසංස වැඩි. ඇයි? තමන් හොඳට කරන්න එක දන්නවා කරන විදිය. දැන් විශේෂයෙන් දානයක් දෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණ කිහිපයක් ඇතුව කරන්න ඕන කියලා. කොහොමද දන් දෙන්න ඕන අපි? සක්කච්ඡන් දානං දේති. හොඳට සකසලා ලස්සනට දෙනවා. ඒ වගේම චිත්තී කත්වා දේති. ගෞරවයෙන් දෙනවා. සහත්තං දේති. තමන්ගේ දෑතින්ම දෙනවා. ඊළඟට ආගමන දිට්ඨිකෝ දේති. ඒකෙන් ලැබෙන කර්මඵල අදහාගෙන දෙනවා. ඊළඟට අනපවිද්දං දේති. නිතර නිතර දන් දෙනවා. මෙන්න මේ කරුණ වලින් කරනකොට ආනිසංස වැඩි. සකසා දෙනවා කියන්නේ දැන් අපි කියමු දැන් පළතුරු ටිකක් නම් ලස්සනට පළතුරු කපලා එක එක හැඩයට ලස්සනට තියලා හදන ව්‍යංජනයක් උනත් ඉතාලම පිරිසිදුවට හදලා ලස්සන භාජනයක තියලා එහෙම දෙන එක තමයි සකසා දෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කරුණ අපි දන්නව නම් බුදුහමර සඳහන් කරනවා මේ කරුණ වලින් දානය දුන්නොතින් තමන්ට ලැබෙන ආනිසංස ගැන. මෙහෙම දාන දුන්නොත් සසරිදි තමන්ට භවභෝග සම්පත් ලැබෙනවා. ලැබෙන විතරක් නෙවෙයි ඒ ලැබෙන දේවල් තමන්ට පරිහරණය කරන්න කැමැත්තක් ඇති වෙනවා කියලා. දැන් සමහර අය සසරිදි දන් දීපු නිසා තමන්ට ලැබෙනවා දේවල්. ලැබුණට තියෙනවා තමන් පරිහරණය කරන්නෙත් නැහැ වෙනෙකුට දෙන්නෙත් නැහැ. අනිත් කාරණය තමයි මෙහෙම දන් දුන්නොත් සසරිදි ධර්මදේශනා අහන්නට දහමට නැඹුරු වෙන්න හිතක් යදෙනවා කියලා. සමහර අය දන් දීපු නිසා හුඟක් වාස සම්පත් ලැබිලා තියෙනවා. නමුත් බනහන්නේ නෑ යෙදෙන්නේ නෑ කටියට. මොකක් හරි දෙකින් වැලකිලා යනවා. ඇතැමිට පන්සලට ආවත් ඒක හිත යෙදෙන්නේ නෑ බනහන්නේ. පැත්තකින් ඉඳලා යනවා ඇතැමිට. එතකොට අපි සසර කළා වූ ඉහෙළම ආනිසංසය තමයි මේ පරිසරය ලබාගෙන බනහන්නට තියෙන අවස්ථාව. බන දේශනා කරද්දී ඒකට තමන්ගේ හිත නැඹුරු වෙනවා නම් ඒ කියන්නේ තමන් සසර කළා වූ ඉහෙළම කුසලයේ ප්‍රතිඵල තමට ලැබෙන අවස්ථාව. අන්නේ ධර්ම දේශනා අහනකොට තමන් ඊළඟ ටික දක්ෂ වෙන්නට ඕන. තමන් හොඳට නුවණින් ඒක අහන්නට ඕන. තමන් අවංක වෙන්නට ඕන. හොඳ අවධානයෙන් අහන්නටත් ඕන. අන්නේ කරුණු ටික කරනකොට තමන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා දන් දෙනකොට දාන ආදී පින්කම් කරනකොට හැකිතාක් ආනිසංස දැනගෙන කරන තරමට ඒකේ ප්‍රතිඵල වැඩි. ඊළඟ කාරණේ තමයි දාන ආදී පින්දහම් කරනකොට අපි ඒකට ප්‍රාර්ථනා ඊට දාල ප්‍රාර්ථනා කරනවද නැද්ද කියන එක. බෝසත්වරු දන් දෙනකොට දන් දීලා ප්‍රාර්ථනා කළා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා තමයි දන් දීලා තියෙන්නේ. ඒ නිසා තමන් හොඳ බලාපොරොත්තු ඇතුව දන් දෙන එක හොඳයි. එතකොට තමන්ට දානි අනිසංස විදිහට භවෝග සම්පූර්ණ ලැබෙනවා. අර ප්‍රාර්ථනාත් ලැබෙනවා තමන්ට. ඇතැම්බිට තමන් වැඩි හිටගෙනුට සලකනවා. සලකන ගමන් ප්‍රාර්ථනා කරනවා අනේ මගේ අම්ම තාත්තා නිරෝගී වෙන්න. මට සසරේදී ලැබෙන අම්මලාත් බොහොම දීර්ඝායස ලැබෙන අම්මල තාත්තා මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වරදක්ද ඒක? නෑනේ. සමහර දරුවෝ කුඩා කාලේම අම්ම තාත්තා මිය ගිහිල්ලා ඇතැම්බිට පිළිසරණක් නෑ. ඒ අය දැකලා ඇතැම්බිට ඒ වගේ අධ්‍යක්ෂකට මුණ පාපු කෙනේ පින්කමක් කරනකොට වැඩිහිටි නිවාසයකට සලකනවා. වැඩිහිටි අම්මල තාත්තලට සලකලා ප්‍රාර්ථනා කරනවා. අනේ මට සසරේදී මට ලැබෙන අම්ම තාත්තා බොහොම දීර්ඝායස ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක හොඳ දෙයක්. සමහරට එයා දකිනවා සමහර දරුවෝ ආවාදිත ළමයි ඉන්නවා. මන්දබුද්ධික ළමයි ඉන්නවා. Tamanට ඇතැමිට ඒ වගේ ළමෙක් ලැබෙන්නත් පුළුවන්. එතකොට මෙහෙම ලැබිච්ච කෙනෙ මොකද කරන්නේ? ඇතැමිට අනාථ නිවාසයකට සලකනවා. රෝහලක ළමා වාට්ටුවකට ඇද බෙහෙත් ටිකක් දෙනවා. සංග්‍රහයක් කරනවා. කළ ප්‍රාර්ථනා කරනවා අනේ මට සසරේදී ලැබෙන දෝ දරුවන් නිරෝගී සම්පන්න දරුවන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක වරදක් නෙවෙයි. ඒක හොඳ දෙයක්. ඒ දැහැමේ බලාපොරොත්තු අපි ළඟ තියෙනට ඕන. ඒ වගේම තමන් අධ්‍යාපනය ලබන අයට උදව් කරනවා දුප්පත් ළමයින්ට. කළානේ මටත් මගේ මට ලැබෙන සසරේ ලැබෙන දරුවන්ටත් හැම දිනාටම හොඳට ඉගෙන ගන්න ලැබෙන්න හොඳට නුවණ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක හොඳ දේවල්. ඒකට පින්කම් කරද්දී හොඳ ප්‍රාර්ථනා කරන එක හොඳයි පින්තුනි. ඒක වටින දෙයක්. අනිත් දේ තමයි අපි අකුසල කරනකොට අකුසලයක් සිද්ධ වෙද්දී මෙතෙන්දී ඒක නොදැන ගන්න තරමට පව වැඩි. අපි යම් අකුසලයක් කරනකොට අපි කියමු සතෙක් මරනවා නැත්නම් කෙනෙක් බේද කරනවා. ඒක කරනකොට අපි ඒකේ කිසියම් ආදීනමක් අපි දන්නේ නැහැ. නොදැන කරනකොට ඒකේ බරපතලකමක් වැඩි. ඇයි එහෙම වෙන්නේ? දහමේ උදාහරණයක් දක්වනවා. ගින්දරක් තියෙනවා. ඒ ගින්දරට එක්කෙනෙක් එයා දන්නව ඇඟිල්ල තිබ්බම රත් වෙනවා කියලා පිච්චෙනවා කියලා. එයා රත් වෙච්ච අපි කියමු යකඩකට හරි පහන් දැලකට හරි අත තියෙනවා. තව කෙනෙක් ඉන්නවා මේක ළමයෙක් ඉන්නවා පිච්චෙනද කියලා දන්නේ නැහැ. ළමයාත් මේකට ඇඟිල්ල තියෙනවා. එක්කෙනෙක් දැනගෙන ඇඟිල්ල තියානේ අනිත් කෙනෙක් නොදැන ඇඟිල්ල තියානේ. කාගේ ඇඟිල්ලද වැඩිපුර පිච්චෙන්නේ? නොදැන කෙනාගේ වැඩිපුර පිච්චෙන්නේ. ඇයි ඒ? එයා ඇතැම්මිට තියලා ටිකක් කලින් ඉන්නව නේද? එයා දන්නේ නැහැ පිච්චෙනවා කියලා. එයා ඒකේ ආසාව දෙවිඳින්නේ නැහැ. එයා ඉක්මනට ගන්න දන්නේ නැති නිසා එයාට අනතුරු වැඩි. අන්න ඒ වගේ ඇතැම්මිට අකුසල් සිද්ධ වුණත් සමහර කෙනෙක් ඒකේ ආදීනව දන්නවා. දැනගෙන මේ මොහොතේ යාට එකෙන් වළකින්න බැරි නිසා ඇතැම්මිට ඒක සිද්ධ වෙනවා යා ගැති. නමුත් ඕනම මොහොතක යා ඉක්මනින් මේකෙන් දුරස් වෙන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. යාට එකෙන් මිදෙන්න පුළුවන්. එනිසා තමයි කියන්නේ කරන ප්‍රමාණයත් අඩුයි. ඒ වගේම කරාට පස්සේ ගැන පසුතැවෙන්නෙත් නෑ යා. එනිසා තමයි කියන්නේ උපාය දන්න කෙනා අපායෙන් බේරෙයි කියලා. උපාය දන්න කෙනා අපායෙන් බේරෙයි. එනිසා එකෙන් වරදි කරන්න කියලා සාතිකයක් දෙනවා නෙවෙයි මේ වරදවා තේරුම් ගන්න එපා. එහෙම වරදක් සිද්ධ වුණත් Taman දන්නවා ඊට වඩා කුසල් දහම් කළ අරක යටපත් කරගන්න යා දන්න. එනිසා අකුසලයේදී ලක්ෂණය තමයි අවිද්‍යාවෙන් වැඩිපුර කරපු තරමට ඒකේ ආදීන වේ වැඩි. එතන මේ කාරණේ අපි මූලික කරුණු ටිකක් විදිහට සඳහන් කළේ. ඉතින් අපි මේ සඳහන් කළේ ටිකෙන් ටික අපේ මේ ජීවිත ගමන ඉදිරියට යනකොට අපි කරන කර්මයන්ගේ වෙනස්කම් ගැන මේ සඳහන් කළේ. ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් අපට දේශනා කළා. දානමයන් පුණ්‍ය කිරිවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරිවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරිවත්තෝ කියලා. එක පැත්තකින් දන් දෙනවා, අනිත් පැත්තෙන් සිල්වත් වෙනවා, අනිත් පැත්තෙන් භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ කර්ම හතරක් දේශනා කළා. කර්ම වර්ග හතරක්. මොනවද හතර? අත්ති බික්ඛවේ කම්මං කන්නම් කන්න විපාකම්. කළු විපාක ගෙන දෙන කළු කර්ම තියෙනවා. අත්ති බික්ඛවේ කම්මං සුඛං සුඛ විපාකම්. සුදු විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. අත්ති බික්ඛවේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකම්. තවත් සමහර කර්ම තියෙනවා කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම. අත්ති බික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකම්. තවත් කර්ම තියෙනවා කළුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. මේ කර්ම හතරෙන් මුල් කර්ම තුන විතරයි ලෝකයා දැනගෙන හිටියේ බුදුහාමර පහළ වෙනකොට. බුදුහාමර පහළ වෙලා හතරවෙනි කර්මිකුත් දේශනා කළා. මේක තමයි තාම වැදගත්. මුලින්ම වෙන්නේ කළු විපාක ගෙන දෙන කළු කර්ම. ඒ කියන්නේ අපේ හිත අපිරිසිදුව සම්පූර්ණම හිතේ අවිද්‍යා, ලෝභ, දේශ සහිතව කරන කර්ම වලින් අපට දුගතිගාමී වෙන්න වෙනවා. අපාගත වෙන්න වෙනවා. ඒකට කියන්නේ කළු විපාක ගෙන දෙන කළු කර්ම කියලා. තව එකක් කියන සුදු විපාක ගෙන දෙන සුදු කර්ම කියලා. ඒ මොකද්ද? ඒ තමයි හිත සම්පූර්ණම පිරිසිදුව කරන කර්ම. එහි ආනිසංස විදියට ඇතැමිට මනුස්ස ලෝකයේ දිගටම සැප විඳින විදියට ඉපදෙනවා. නැත්තම් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලගේ ඉපදෙන්නේ මෙන්න මේ සුදු විපාක ගෙන දෙන සුදු කර්ම නිසා. එතකොට කළු විපාක ගෙන දෙන කළු කර්ම තියෙනවා. සුදු විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක කළු සුදු දෙකම මිශ්‍ර කර්ම තියෙනවා. ඒ මොනවද? ඒ තමයි විිටක අපි හිත අපිරිසිදු දේවල් කරනවා, විිටක සිත පිරිසිදු දේවල් කරනවා. කළු සුදු දෙකම මිශ්‍ර ඒවා. එහි විපාක විදියට කළු සුදු දෙකම මිශ්‍ර විපාක හම්බෙනවා. ඇතැම් විට සතෙක් සිව්පාවයක් කළ ඉපදෙනවා. ඉපදෙන හොඳට ධනෙ ලැබිච්ච ගෙදරක යන සතෙක් කළ ඉපදෙනවා. හැබැයි දුගතිය. එයාට අර දාන දීමේ අනිසංස නිසා භවභෝග සම්පත් ලැබුණ ඇතැම් විට වාහනයකුත් ලැබිලා තියෙන වාහනේ තිසරා සීට් එකෙම යන්නත් පුළුවන් යා. නමුත් එයාට කන්න වෙන්නේ බිම දානෙව තමයි කන්න වෙන්නේ. කකුල් හතරෙන් තමයි යන්නේ. ඒ වගේම මනුස්ස ලෝකෙත් තියෙනවා සමහර අය මේ කළු සුදු දෙකම මිශ්‍රව තිමිච්ච එකේ ප්‍රතිවිපාක විදියට ඇතැම් විට ජීවිත කාලය සැපත් විඳිනවා, ඇතැම් විට ලෙඩ දුක් ආදී හැදිලා බොහොම දුකසෙස් කාලය ගත කරනවා. ඇතැම් විට රැකී ආරක්ෂා කරන්නේ ඔක්කොම අසාර්ථක වෙනවා. උගා කරදර ජීවිතෙන්න ගන්නවා මේ දෙකම මිශ්‍ර වෙච්ච කර්ම නිසා. මනුස්ස ලෝකෙත් සමහර අය ඉන්නවා සුදු කර්ම වැඩිපුර කළා, කළු කර්ම අඩුවෙන් කරපුවා ජීවිතේ වැඩිපුර සැප ලබනවා. මෙන්න මේ කර්ම වර්ග තුන තමයි මුලින් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට අපි හිත පිරිසිදුව ඉන්නකොට නිතරම අපේ දවසට වැඩිපුර කරන්නේ හොඳ දේවල්. මේ විශේෂයෙන් මංගල සූත්‍රයේ තියෙනනේ. මංගල සූත්‍රේන කරුණ තමයි පිනතුනි අපේ ජීවිතේ කුසල වැඩෙනවද කියලා අපිට බලාගන්න පුළුවන් සලකුණ. දවසට වැඩිපුර වාර ගාණක් මෙන්න මේ මංගල සූත්‍රේන කරුණ තමයි අතින් සිද්ධ වෙලා තියෙනවා. මාතා පිතෝ පဋාණං මෞපියන සැලකීම දානංච දන් දීම ධමචර්යාච දහමෙහි හැසිරීම අනාකුලාච කම්මංච නිවැරදි කර්මාන්ත කාලේන ධම්ම සවනං සුසුසු කාලේ බණ ඇසීම කාලේන ධම්ම සාකච්ඡා සුසුසු කාලේ ධර්ම ශ්‍රවණය කිරීම කතඤ්ඤුතා කළගුණ සැලකීම පුත්ත දාරස සංඝෝ දූ දරුවන් සැලකීම පතිරූපදේශ වාසෝච්ච සුදුස් ප්‍රදේශික වාසය කිරීම මෙන්න මේ වගේ කරුණු දවසට වැඩිපුර තමන්ට කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ තමන්ගේ පින වැඩි පිනට බරවයි තමන්ගේ. අනිත් දේ තමයි තමන්ට දවසට වැඩිපුර මතක් වන දේවල් වලින් තමන් බලන්න වැඩිපුරම තමන්ට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග රැත්නේ නම් ඒ කියන්නේ තමන් කුසලයට මරවා ඉන්නේ. තමන් හිතේ සතුට වැඩි කියන එක. ඒතකොට පින්කම් වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ තමන්ගේ යහපත වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ ජීවිතේ මේක දැනෙනවා. ඒ ආනිසංශ මේ ජීවිතේම තමන්ට දැකෙන්න ලැබෙනවා. තමන් කරන හුවාක් වැඩ සාර්ථක වෙනවා. තමන් නොසිතූ විදියට තමන්ගේ ඉලක්ක වලට කලින්ම ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. ඇතැම් වෙලට තමන් හිතනවා මම මෙන්න මේ කාලේ වලට මම මේ ණය ටික ගෙවලා ඉවර කරනවා. නැත්තම් මෙන්න මෙච්චර මුදලක් මම ඉතුරු කරනවා. මෙච්චර මම ඥාතිවරු පිරිසට මම සලකනවා. මේ වගේ කියලා තමන් බලාපොරොත්තු වෙච්ච ඉලක්ක ඇතැම් වෙලට බලාපොරොත්තු වෙච්ච කාලයටත් වඩා ඉක්මනට තමන්ට ළඟා වෙන්න පුළුවන් මේ පින්කම් ආනිසංශ විදියට. හැබැයි මේක දවස්සක් දෙකක් කළා හරියන්නේ නැහැ. ජීවිතේ දීර්ඝ කාලයක් මේ පිනට බරව, කුසලයට බරව තමන් හිටියට පස්සේ තමන්ටම මේ ඥාන සංසතිය ටික දැක ගන්න පුළුවන්. ඇත්තෙම ඒ ගැන අපි එච්චරම සැලකිල්ල දක්වන්න ඕනේ නැහැ ඇත්තෙම. අපට ඒ ගැන මේ මට්ටමේදී අපට ඥානයක් ලැබෙන්නේ නැහැ ඇත්තෙම. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි වැඩිපුර කුසල් කරගෙන කුසල් පැත්තේ ආනිසංස ටික වැඩිපුර ගන්න එක. මොකද කවදාවත් තමන් කරපු කර්ම ඉවර කරන්න බෑ. අපි මේ විදිහට මේ ලෞකික ජීවිතය ගත කළා කවදාවත් අපි සසරදී කරපු කර්ම ඉවර කරන්න බෑ අපට. කර්ම ඉවර කරගන්න එකම හැකියාව තියෙන්නේ කර්ම චක්‍රය ඉක්මවන්න පුළුවන්කම තියෙන ධර්ම චක්‍රය. දැන් අපි ගෙදර වත්තේ කොනක අපි කියමු මාසයක් තිස්සේ කොළ ගොඩක් එකතු කරේ කියලා. මාසයක්ම අපි කොළ දැම්මා. කොළ දාලා දාලා ලොකු කුණු ගොඩක් තියෙනවා. ඒ මාසයක් තිස්සේ දාපු කොළ ටික අයින් කරන්න මාසයක් යනවද අපිට? මාසයක් තිස්සේ දාපු කොළ ටික අයින් කරන්න නැතෙමිට පැය දෙකයි යන්නේ. අන්න ඒ වගේ තමයි අපි සසරදී කරපු අකුසල කර්මවල විපාකුණත් අපිට තියෙනව නැත්තේ නෑ. හැබැයි අපි ඒ ඔක්කොම ගෙවලි ඉවරනකම් බලන් ඉන්න අවශ්‍ය නෑ අපිට. අපට ඊට වඩා ක්‍රමයක් බුදුහාම දේශනා කළා. එක පැත්තකින් අපි ප්‍රබල කුසල කරගන්න ඕන ජීවිතේ. ප්‍රබල පින්කම් කරගන්නට ඕන. අනිත් පැත්තෙන් අපට මේ ජීවිත අභියෝගගෙනකොට ඒකට මුහුණ දෙන්න පුළුවන් විදියට අර චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් ලෝකෝත්තර ප්‍රඥාවක් ඇති කරගන්නට ඕන. දැන් අපි මේ දුක් සැප ටික විඳින්නේ අපේ තියෙන අවිද්‍යාවෙන් හින්දා. බාහිරින් එන දුකක් නෙවෙයි ඇත්තටම අපට අද තියෙන්නේ. අපි සම්පූර්ණ මේ අපේ තියෙන නොදැනීම නිසා අපි දුක් ටික හදාගත්තු දුකක් මේ තියෙන්නේ. ඔබ අහලා තියෙන්නේ ලෝසක හාමුදුරු පිණ්ඩපාතේ යනවනේ. ලෝසක හාමුදුරු පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේට ඇතැම්මිට දානි ලැබෙන්නේ නැහැ. බාහිර බලාගෙන ඉන්න අය කියන අනේ පෞලෝසක හාමුදුරන් දානි ලැබුණේ නැහැ කියලානේ. ලෝසක හාමුදුරන් දෙයේ දුකක් නැහැ. උන්වහන්සේ රූපේ ඉක්මවල තියෙන්නේ. උන්වහන්සේ කර්ම චක්‍රේ ඉක්මවල කෙනෙක් විදියට උන්වහන්සේට දානෙ ලැබෙම නැහැ කියලා දුකක් නැහැ. එතකොට අපි තමයි මේ පුද්ගලයා සම්බන්ධ කරලා අනේ මේ රූපයක් තියෙනවා. ඒ රූපයේ තියෙන පුද්ගලයා කෑම කනවා. කෑම කෑවොතින් කුසගින නෙවෙනවා සතුටුයි. කෑම නැතුනොතින් දුකයි බඩගින්නේ කියලා අපි කියන්නේ. ඒ අපේ දර්ශනය. නමුත් ඒ මට්ටමට මනස දිනු කරගත්තට පස්සේ ලැබුණත් එකයි නොලැබුණත් එකයි. ශරීරේ පවත්වාගෙන යන ආහාරයක් ගන්නව නොගන්නේ නේ. ඒක කරන්නේත් ලෝකෙට යහපත පිණිස මිසක් තමන් ජීවත් වෙන ඕන කියන හැඟීමෙන් නෙවෙයි. එතකොට අපිට කරන්න තියෙන ටිකෙන් ටික ඊටාම ප්‍රබල කර්ම කරන එක ඒ කර්මවල ආනිසංස විදියට අපට අතීත කර්මවලින් දෙයක් එන්න තියෙනවා නම් ඒව හුඟක් යටපත් වෙනවා. ඒක අපි හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක කර්ම සිද්ධාන්තයේම ලක්ෂණයක්. ඒක කම්ම නියාමයේ කියන්නේ ඒක. ඒක වෙන සත්වයක අදෘශ්‍යමාන දෙවියෙක් පාලනය කරන දෙයක් නෙවෙයි. ඒක කර්ම සිද්ධාන්තයම වෙන දෙයක් තමයි. අපි නිතරම ප්‍රබලම කර්ම කරමින් ඉන්නකොට අර අකුසල විපාක හැටියට තමන්ට විතරක් නෙවෙයි ඇත්තෙම. තමන්ගේ ළඟම ඥාතියන්ට එන්න තියෙන කරදර හුඟකින් තමන්ව බේරනවා. ඇයි ඒකට හේතුව? තමන් ළඩ වුණාම විතරක් නෙවෙයි ඇත්තෙම. තමන්ගේ දරුව ළඩ වුණා තමන්ට ඒ දුක එනවා. තොර තමන් මේ කරන කර්ම ටික ආනිසංස විදියට අර තමන්ගේ ආසන්නම හේතු දෙකටත් මේක රැකවරණයක් ලැබෙනවා. ඔබ අනිත්‍යගේ දරුවන්ට සලකනකොට ඔබේ දරුවා අනිත් පැත්තෙන් සාර්ථක වෙනවා. ඒ නිසා ඔබේ දරුවාගේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙනවා නම් තමගේ දරුවන්ට විතරක් සලකලා බෑ කරන්න මේක. පුළුවන් තරම් මෙහෙ බැරනම් අඩු ගානේ ලංකාවේ හැරේ ඉන්න දුප්පත් දරුවෝ කීප දෙනෙකුට තමන් උදව් කරන්න. ලෙඩවැල ඉන්න දරුවන්ට සලකන්න. ඇත්තෙම එහෙම එකපාර අපට මේ ලෝකෝත්තර දර්ශනයකට එන්න අමාරුයි. එහෙම එන හැටි අපි කියනවා ඇත්තෙමයි. අපිට අපි ඇත්තෙම පොළවේ පය ගහලා ජීවත් වෙන ඕනි සෙලේක. අපට එහෙම නැතුව බෑ ඇත්තෙම. මේක යන්නේ මඩේ ඉන්න කෙනා මඩ ටික පිටින්ම තමයි ගොඩට යන්නේ. මඩේ ඉඳගෙන මඩ හොදන්න බෑ. මඩේ ඉන්න කෙනා ටික ටික මඩ ගාගෙනම ගොඩට ඇවිල්ලා ගොඩක් ටිකක් දුර ගිහිල්ලා තමයි වතුරෙන් කකුල් දෙක හොදගන්නේ. ඒ කියන්නේ මේ මොහොත තුල අපි හිතුවත් නැති වුණත් අපි ඉන්නේ ආත්ම දෘෂ්ටිය මත, අපි ඉන්නේ සක්කාය දිට්ඨිය මත, අපි ඉන්නේ ඇත කියන අන්තය මත. එතන ඉඳලා තමයි අනිත් ගමන යන්නේ අපි මේ. ඒ අනුපිළිවෙලම අපි සඳහන් කරනවා. අනුපිළිවෙලම සඳහන් කරාට පස්සේ ඔබ කැමති නම් ඒ ඉහෙළම දර්ශනෙ හිත තියන්න එහෙම තියාගන්න. හැබැයි අපට එහෙම හිතන තරම් ලේසි නෑ ඒක. අපි ආයෙ මෙතෙන්ට එනවා. දැන් මේ මනහල් ඉවර වෙනකොට ඔබට තේරේ ඔබ දක්ෂ නම් මේ ටික ඔක්කොම නොකර එකපාර යන්න පුළුවන් තැනකුත් දක්වලා තියෙන බුදුහාමර. ඒ නිසා නමුත් මේ අපි අනුපිළිවෙලින් මේ කියන්නේ. අපි මේ සාමාන්‍ය පොළවේ පය ගහලා ජීවත් වෙන ක්‍රමය මේ අපි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණ ගැහුණු ගමන්ම බුදුහාඳුරෝ බණ කියන කලින් කාරණා දෙකක් බලනවා. මොකද කාරණා දෙක? මොකද බලන කාරණා දෙක? එයාට අවබෝධ කරගන්න පුළුවන්. අතේ උගන්න පුළුවන්. පළවෙනි කාරණේ තමයි මේක නක් කොච්චර කලක් ජීවත් වෙනවද කියන. දෙවෙනි කාරණේ තමයි යාගේ ප්‍රඥාව කොච්චර දියුණුවල තියෙද කියන. දැන් චත්තමානවකය බුදුහාඳුරට මුණ ගැහුණා. බුදුහාඳුර බැලුවේ මෙයාගේ ජීවිත කාලය කොච්චරද කියලා. එයාට මේ ලොකු පටිසම්පාදයේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන් ඥානයක් හොට තිබුණේ නැහැ. ඔහුට දේශනා කරේ ඔහුට සුගතිගාමි වෙන මාර්ගය දේශනා කළේ. එතකොට මෙච්චර මහා ප්‍රඥාවන්ත වෙච්ච බුදුහාමුදුරුවෝ දේශනා කරේ එහෙමයි. ඉතින් අපටත් ඒ මඟම තමයි යන්න තියෙන්නේ. එතකොට පළවෙනි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ඉලක්කය වුණේ මේ ලොකු අනතුරකින් බේරන්න. අනතුර මොකද්ද? මේ අපාගත වෙන තියෙන අවස්ථාව. අපි ඇතැමිට පරිසම්පාදේ අවබෝධ කරගෙන හිටියත් ඒක අපි ඒ සිස්ටම් එක දැනගෙන හිටියත් අපේ මෙහි දැඩිව ලෝභයක් තියෙනවා නම් කවුරු හරි ගැන දැඩි ආසාවක් නම් අපට නිවන නෙවෙයි සුගතිවත් නෑ අන්තිමට. අපාගත වෙන අයගෙන් මනස් ලෝකේ ඉඳලා දුගතිගාමි වෙන අයගෙන් වැඩිපුර ප්‍රමාණයක් දුගතිගාමි වෙන්නේ මොකක් හින්දද? සොරකම් කළද? කාමයේ වරදා හැසිරලාද? බොරු කියනද? මත්පැන් පානය කළද? සතු මරලාද? මනුස්ස ලෝකේ ඉඳලා දුගතිගාමී නැගින් වැඩිපුර ප්‍රමාණයක් දුගතිගාමී වෙන්නේ ලෝභය නිසා. කුමට ලෝභ කළද? අනිත් එක වස්තුවටද? තමන්ම හම්බ කරපු තමන්ගේම දේපලට තමන්ගේම දරුවන්ට ආස කළ තමයි බොහෝ දිනේ දුගතිගාමී වෙලා ප්‍රේත ලෝකෙට යන්නේ. તો මෙන්න මේක තමයි පළවෙනි අනතුර බේරෙන්න ඕන අපි. අන්න ඒ නිසා පළවෙනි අපි පහර දීම කරන්න ඕන මේ ලෝභයට, අභිජ්ජාවට, දැඩි බැඳීමට. එතකොට තමන්ගේ දරුවෝ වගේම අනිත් දරුවෙක් හිතලා අනිත් දරුවෙකුට උපකාරය කරනවා කියන්නේ ඒක හිතන්නේ සුළුපටු දෙයක් කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. දැන් බලන්න ඔබ ඔබේ සාක්කුවේ ඔබේ පර්ස් එකේ තියෙන සල්ලි වලින් මුදලක් ඔබේ දරුවට වියදම් කරන වෙලාවේදී ඒ මිලම බලන්න වෙනත් දරුවෙකුට වියදම් කරන ඔබ සූදානම්ද කියන්නේ? ඒක ලේසි නෑ, සරල නෑ. කරන්න පුළුවන්, හැබැයි අර වගේ ලේසි නෑ. අන්න හරි, හරියට හරි දෙපාරක් හිතනවා අපි. දරුවට වියදම සපතු දෙකක් හරි ඇඳුමක් හරි අරන් දෙන වෙලාවේදී දෙපාරක් හිතන්නේ එකපාරම කරන එක. කළොත් හොඳයි. ඒක තමයි කරන්න ඕන. ඒක තමයි දාන යුද්ධංච සමාන මාහෝ කියන්නේ. දාන යුද්ධයක් වගේ. ඒ නිසාම තමයි දෙපාරක් හිතලා කරන නිසාම තමයි අමාරුවෙන් කරන නිසාම තමයි තමන්ගේ දරුවට සබත්තු කුටම කාන්දරන තමන්ට ඇත්තනම පිනක් වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් තමන්ගේ දරුවට සබත්තු කුටන් 100ක් කරන්දරනට වඩා ආනිසංස 10ේ වෙනත් පිටස්තර දරුවෙකුට එක සබත්තු කුටම කරන්දරේ. ඒක ලොකු අභ්‍යන්තර සටනක් කළා, ලොකු යුද්ධයක් කළා තමයි ඒක කරන්නේ. ඒ නිසා මේක ආනිසංසක් වැඩි. ඒ කරනකොට තමන්ගේ හිතේ බොහොම ඉහළ මට්ටමකට හිත ගිහිලා තියෙනවා. ඒතර මෙන්න මේ දේෙන් තමයි ආරම්භ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිර්වාණ අවබෝධය සඳහා දුක නිදහස් වීම සඳහා එකම මාර්ගයයි කියලා. ඒ තමයි සතර සතිපට්ඨානය. ඒ සතර සතිපට්ඨාන යද්දී මුලින්ම වඩන්න ඕන කරුණ දෙක විදිහට කියන්නේ විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ලෝකෙ තියෙන දැඩි ආසාවත් ද්වේෂයත් අඩු කරගන්න කියලා. නිකං ලෝභේ නෙමෙයි දැඩි ලෝභේ. ඒකට කියන අභිජ්ජා කියලා. ග්‍රීඩි කියන එක. ග්‍රීඩ් එක. එතකොට මෙන්න මේ දෙක අඩු කරගත්තු පමණට තමයි Tamanට දුගතියට වැටෙන්න තියෙන අවස්ථාව අඩු වෙන්නේ. ඒ නිසා මේ අපි කරන දේවල් වලින් ඇත්තෙන්ම අපි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනව නැත්තේ නේ. මේ ලෞකික මට්ටමේදී අපි මොකද? අපි තාම ඉන්නේ මේ ලෝකයේ ඇත. දැන් ඔබ හිතනවද මේ දැන් ඔබ පින්කම් කරනවනේ. මේ සිල් ගන්නවනේ. සිල් අරගෙන ඔබ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒක තමයි ඇත්තටම අපි කියනකොට ඒක තමයි කියන්නේ. නමුත් අපි මේ වැඩ ටික කරන්නේ ඇත්තෙම සසර සුගතියක් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කිව්වොත්. එතකොට සබ්බාස සූත්‍රය කියවලා බලන්න. ඒක කියනවා යම් කිසි කෙනෙක් මේ කර්ම කරන තැනැත්තාම නැවත සුගති හෝ දුගති ඉපදෙනවා කියලා හිතනවා නම් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒකත් දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි විසූකයක් කියලා. ඉහළ දර්ශනයට සාපේක්ෂව එහෙමවත් අපිට හිතන්න බෑ. මරණයෙන් පස්සේ මේ සත්‍යා මේ මමමයි මේ කර්ම කරලා නැවත සුගතියට යන්නේ, මනුස්ස ලෝකෙට එන්නේ කියලා හිතනවා නම් ඒකත් ලෝකෝත්තර සම්මාදිටට සාපේක්ෂව ඒකත් වැරදි දැක්මක්. එතෙන්ටවත් එන්න බෑ ඇත්තෙන්ම අපිට. අපි ඉහළම දර්ශනයෙන් කතා කරනවනම් මේ මම කර්ම කළා, මම සුගතිගාමි වෙනවා, මම පින්කම් කළා, මගේ මියගිය අම්මට පින් අනුමෝදන් වෙනවා කියන ඒ මට්ටමත් ඉක්මවල ගිහින්. ඒ තරම් දර්ශනයක් කියනවා. අපි ඒක අද බණේදී මේකත් විස්තර කරනවා. නමුත් මේ අනුපිළිවෙල මේ කියන්නේ මේ ටිකෙන් ටික අපි ඉදිරියට යන විදියයි මේ කියන්නේ. එතකොට මුලදී අපි ලෝකය ගැන වඩනකොට විතරක් නෙවෙයි, පින්කම් කරනකොට විතරක් නෙවෙයි. අපි මෛත්‍රී භාවනා වඩනකොටත් ලෝකයේ සත්‍යයක් ඉන්නවා කියන හැඟීමෙන්ද මේ කියන්නේ. ඇත්තෙන්ම ඒකත් චතුරාර්ය සත්‍යයට සාපේක්ෂව, අනිත්‍ය ධර්මයට සාපේක්ෂව ඒකත් ඇත්තෙන්ම නියම දර්ශනයක් නෙවෙයි. නමුත් අපි මේක කරන්නේ උපක්‍රමයක් විදියට. ගෙදරක ගිනි අරගෙන ඉන්න වෙලාවේදී ඒ ගෙදර ඉන්න ළමයෙක් එළියට ගන්න, අපි ඇතැම්මිට බෝලයක් හරි කෑමක් හරි මොකක් හරි පෙන්නන ළමයෙක් ඉක්මනට එළියට ගන්න. අන්න ඒ වගේ තමයි අපට මේ සංසරයේදී පළවෙනි අනුතුර තමයි, අපට තියෙන ආසන්නතම අනුතුර තමයි දුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව. මහ ලොකු දෙයක් නෙවෙයි ඇත්තෙන්ම. මරණාසන්න මොහොතේ අපට තිබහට යම්කිසි කෙනෙක් වතුර ටිකක් දුන්නොත් ඒ වතුර ටික හිර වෙලා මිය ගිහිල්ලා සමහර විට දුගතිගාමී වෙලා ඉන්නවා. ඔබ අහලා තියෙනවද? ඇතැම්මිට ජීවිත කාලෙම ඉතාම සමගියෙන් හිටිය අය සහෝදරයෝ අන්තිම මොහොතේ තමන්ගේ සහෝදරය දීපු වතුර ටික හිර වෙලා ඒ හිරවීමේ වේදනාවෙන් හිත නරක් කරගෙන දුගතිගාමී වෙන විතරක් නෙවෙයි ඒ ජීවත් වෙන අනිත් සහෝදරයාට කරදර කරන්න ඇත්තියෙනවා. ඒ වගේ සුළු දෙයකින් දුගතිගාමී වෙන්න පුළුවන් නම් අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි අන්තිම මොහොතේ තමන්ට ගේන තිමිච්ච කෑම වේල පරක් වුණා කියලා ඒකට හිත රිදවගෙන කෑම වේලේ ගල හිතන්නේ මේ මස් මාළුත් එක කෑම වේලක් කියලා සමහර මේ රොටියයි කට සම්බෝල ටිකයි ඒකට කැමති වෙලා ඒක ගේන පරක් වුණා කියලා ඒක ගේන කලින් මේ ගිහිල්ලා දුගතිගාමී වෙලා ඒනා දින කරදර කරන අය අපි මේ දන්න වර්තමාන සමාජයේ තියෙනවා. එහෙම සිද්ධින් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මෙන්න මේකට පරිසම් වෙනවා. අපි ගැඹුරු ධහමකට යන්නේ කොහොඳයි. හැබැයි මේ ප්‍රායෝගික මට්ටමේ ඉඳගෙන ටිකෙන් ටික අපි උපක්‍රමශීලීව නුවණින් ගැඹුරට අපි යන්නට ඕන. එතකොට මුලදී අපි පින්කම් කළා, අනින් දරුවන සැලකලා කෙලිම ප්‍රාර්ථනා කරත් කමන්නේ. අනේ මේ පිණින් මගේ දරුවන්ට යහපත වෙන්න කියලා. හැබැයි අපි හැමදාම එතන ඉන්නේ, අපි ටිකෙන් ටික ඉහළට යනවා. ඉහළට යනකොට කොහොමද සාමාන්‍ය දානේ විතරක් නෙවෙයි, දානෙ දීලා අපි තවත් ගැඹුරට යනකොට අපි දාණයෙන් ඉහළම දාණය වෙන ධර්ම දාණය දෙනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදිහට ධර්ම දාණයෙන් තමයි ඉහළම කුසලය වෙන්නේ. ඒ ධර්ම දාණයට වඩා අනිසංස දායි සිල්වත් වෙන එක. පංචශීලය රකින්න එක. ඊටත් වඩා අනිසංස දායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටාම සුළු වෙලාවක් හරි මෛත්‍රී භාවනා වඩන්නේ. සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා වඩන්නේ. අපේ හිතේ තියෙන මානසික අසහනය දුරු කරගන්න මේක තමයි වර්තමානයේ බෞද්ධ විතරක් නෙවෙයි අබෞද්ධයත් ප්‍රැක්ටිස් කරන එක. අපට බොහෝ වෙලට හිතේ අසහනය ඇති වෙන්නේ, හිතේ දුක ඇති වෙන්නේ අපි අනිත් අය සමග තියෙන අමනාපයෙන්ද. අපට බොහෝ වෙලට හිතේ ගැටුම් ඇති වෙන්නේ අපේ ඇත්තටම මෛත්‍රියක් නැති හින්ද. අපි බොහෝ වෙලට මෛත්‍රී භාවනා ගැන අහලා තියෙනව නේද? ආනිසංස ගැන හුඟක් වෙලට අහලා තියෙනවා අපි. සුඛං සුපති හොඳට නිින්ද යනවා, සුඛං පරිභුඤ්ඤති ඔහොම කියලා, නපාපං සුපිනම් පස්සෙති ඔහොම කියලා, සුගතියට යන බ්‍රහ්ම ලෝකෙට යෑම ගැන දක්වාම ආනිසංස ටික අපි අහලා තියෙනවා. හැබැයි බලන්න අපි කොච්චර පාවිච්චි කරලා තියෙනවද කියලා, මේක වඩලා තියෙනවද කියලා. දවසට විනාඩි 5 ගානේ අඩුම වශයෙන් පින්නතුනේ ඔබ මාසයක් මේක කරන්න බලන්න. සීල සත්‍යව සුව මගේ ගෙදරින් හැමදේනම සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා. මේ ගමේ ඉන්න මේ සිටියේක ඉන්න හැමදේනම සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා. මේ කවුන්ටියේ, මේ ස්ටේට් එකේ, මේ රටේ, මේ කොන්ටිනන්ට් එකේ, මේ අර්ත් එකේ කොහොම හෝ ටිකෙන් ටික ලෝකෙට වඩන බල. ලෝකෙම ඉන්න වටේ ඉඳගෙන හරියට ඒ හැම දිනාටම තමන් ආහාර දෙනා වගේ සුවපත්ත්වවා කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කළ කළ පිනුතුනි ඉහෙරටම ගියාට පස්සේ කොහොමද? මාතා යතහනි අම්බොත්තන් කියලා කියන්නේ. හරියට අම්ම කෙනෙක් දරුවෙක් දැස බලන වගේ කෙනෙක් දැක්ක ගමන්ම තමන්ගේ දරුවෙක් කියලා බලන මට්ටමට හැවුරුවා. හැබැයි තාම තමන්ගේ ආත්ම දෘෂ්ටි ඉන්නේ මේ. කලබල වෙන්නේ තාමයි. තාම මේ සත්වයක් ඉන්නවා කියන හැඟීමෙන් තමයි මේ ඉන්නේ. මමත් සත්වයක් ඉන්නවා, මම මෛත්‍රී වඩනවා, මට මෙතන සත්වයක් ඉන්නවා කියලා මේ නිත්‍ය සංඥා මත තමයි ඉන්නේ. සාස්ත්‍ර දෘෂ්ටිය මත තමයි ඉන්නේ. සක්කාය දිට්ඨිය මත තමයි තාම ඉන්නේ අපි. හැබැයි අපි මේක වඩන්නේ තවත් ඉදිරියට යන්න දර්ශනයක් එක්කම යන්නේ අපි. අපි ඔය ප්‍රශ්න අහන්න බලමු. එහෙම වැඩුවට කමක් නැහැ. ඇත්තෙම දැන් අලුත්ම ක්‍රමය තමයි දැන් වෛර කියන පදේ ගත්තු ගමන් මතැම් මිට නැති වෛරයක් තමයි ඇති කරගන ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි නැති කරන්නේ. නැත්නම් අපි බොහෝ විට ප්‍රැක්ටිස් කරන වෙලාවට අපි කියන සීල සත්‍යෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා ශාන්ත සුවේටපත්ත්වවා එහෙම හොඳ වචනමයි කියන්නේ. දැන් වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා කියන අපි ළඟ දැනට ක්‍රෝධයක් නැහැ. කොහොමවත් නැහැ. නැති එකයි අරගෙන ඒක නැති කරන්න හදනවා. නිතරම තමන් සුභවාදී පැත්තෙන් හිතන තරමට හොඳයි. ඒ වචන උනත් බලපානවා ඒක. එතකොට මේ ගියටත් මෛත්‍රිය කරන්න පුළුවන් බැරි නැහැ. එයන් දැන් කොහේ හරි ඉපදිලානේ ඉන්නේ. ඒ ඉපදිලින තැන්වල ඒ අය සුවපත් වෙත්වා, ඒ අය සුගතිගාමී වෙත්වා, තමන් ලද සැපතින් නොපිරිහෙත්වා, තව තවත් ඒ සැප දිනු කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් අපි කරන්නේ දැනට මේ ලෝකෙ තමන්ට පේන ලෝකයට තමයි කරන්නේ. එතකොට එහෙම වඩන්න වඩන්න තමන්ගේ විශාල මානසික පරිවර්තනයක් වෙනවා. තමන් එක්ක කවුරු හරි දුරකථනයෙන් කතා කළත් හිතන්නේ මේ දරුවෙක්ම කියන හැඟීමෙන් තමන්ට ආකල්ප වෙනවා. හැබැයි ඒත් එක්කම තමන් බුද්ධිමත් වෙන්නත් ඕන, නැත්නම් තමන් වැඩිපුර සෙන්සිටිව් වෙන්නත් පුළුවන්. ඒතකොට නිතරම මේ ධහම යන්නේ, සම්පූර්ණ ධහම කියන්නේ මෛත්‍රිය සහ ප්‍රඥාව මත යන ධහමක් නේද? මේ දෙකම සමාන්තර යන්නට ඕන. ඒතකොට මේක ටිකෙන් ටික යනකොට සාමාන්‍ය ජීවිතෙත් තමන්ගේ ලොකු වෙනසක් වෙනවා. දැන් තමන් වාහනේ ඩ්‍රයිව් කරනකොට උනත් ඒ ෆ්‍රීඩ් එකේ තමන්ගේ සර්කල් එකේම ඉන්න අය තමන්ට දරුවෝ වගේ බලන මානසිකත්වයක් උරු වෙනවා. දැන් වෙනද කෙනෙක් තමන්ගේ ලේන් එකට දාපු ගාම ටිකක් හිතේ ගැටීමක් වගේ එනෝනේ. නමුත් තමන් යන්නේ තමන්ගේම දරුවෝ ටිකක් එක්කනම්, තමන්ගේ දුව හෝ පුතා තමන්ගේ ලේන් එක ඉස්සරහට දැම්මම තමන් කේන්ද ගන්නවද? නෑනේ. හැබැයි නිතරම ස්පේස් එකක් තියාගෙන ඉන්න තවත් කෙනෙකුට දාන්න. අන්න ඒ වගේම ආකල්පයක් තමන්ගේ ඇති වෙනවා. තමන්ගේ ස්පේස් එක තියාගෙන ගියා කියලා බය වෙනකොට තමන්ගේ ගමනට පොඩ්ඩක්වත් පරක්කු වෙන්නේ නැහැ. ඒ තමන්ගේ ලේන් එකට දානගෙන සුළු මොහොතකින් තව ලේන් එකක් චේන්ජ් කරනවා යායක. තමන් එක්කෙනෙකුට ලේන් එක දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඒ ලේන් එක කින දෙන්නේ දෙපැත්තට මාරු වෙන ලයිට් දාලා සිග්නල් ලයිට් දාලා තමන්ට පාර ක්ලියර් වෙනවා. එතකොට ඇත්තටම මේව ප්‍රායෝගික ජීවිතයට යනවා අපි. අපි බොහෝ විට හිතන් ඉන්නේ මේ ධහම කියන එක පන්සලේදී වඩන දෙයක්, ගියාට පස්සේ අපිට මේව කරන්න බෑ කියලා නේනේ. නමුත් පිනතුනි මේ වඩන ධහම අපි මෙතෙන්දී අපි පාවිච්චි කරන්න ඇත්තෙම අහන්නටයි මේ පන්සල අපිට අවශ්‍ය වෙන ධර්මය අහන්න. ප්‍රගුණ කරන්නේ අපේ සාභාවික ජීවිතේදී. ඒ නිසා උදේට අවදි වෙච්ච මොහොතම තමන් කල්පනා කරන්න, අද දවසේ මට හැම වෙන සියලුම දෙනා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම තමන් වැඩිපුර පිරිසකට යහපත කරනවා ගැන හැඟීමෙන් උදේ අවදි වෙන. තමන් වැඩ කරන ස්ථානයේදී වෙන්න පුළුවන්, තමන්ගේ ගෙදර සතුන්ට කෑම දාන වාජන වෙන්න පුළුවන්. එතන ඉඳන්ම මෛත්‍රී වඩල වැඩි පිරිසක සෙත්පතන වෙන්න පුළුවන්. වැඩි පිරිසකට යහපත වන දේවල් තමන් හැමදාම කරන. ඒත් එක්ක තමන්ගේ මේ මෛත්‍රී ආනිසංසය නිසා මේ මෛත්‍රී වැඩිම තමයි පිනතුනේ ලෝකයේ තියෙන ලෞකික වශයෙන් තියෙන ඉහළම කුසලයේ විදිහට බුදුදහමෙන් කියන. ඒ නිසා ලෞකික කුසල් අතර තමන්ට වැඩිපුරම ආනිසංස ලබා දෙන අවස්ථාවක් තමයි මේක. ඒ නිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා. පුළුවන් තරම් සියලු සත්වෝ සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරා. ඒත් එක්ක තමන්ට මේ ජීවිතේ ලැබෙන්න පුළුවන් ආනිසංස රාශියක් තමන් ප්‍රාර්ථනා කරත් නොකලත් තමන්ට ලඟ වෙනවා. මේ මෛත්‍රී ආනිසංසය නිසා. අනිත් පැත්තෙන් තමන්ට අතීත අකුසල් විදියට එන්න තියෙන ප්‍රබල අකුසල් රැසක විපාක දුර්වල වෙලයක්. තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ සමීපතම ඥාතීන්ටත් මේ කාරණේ සිද්ධ වෙනවා තමන් ප්‍රාර්ථනා කරත් නොකලත්. ඔව්. දැන් බලන්නේ නැහැ, කිසි කෙනෙක් බලන්න කෙනෙක් නැහැලු. ඇඹීමයි ඉතින් අර ඒ ඇඹීම තමයි යම දේම. ඒකකට අමෝසිකම්ම වෙනා නැද්ද? එයාගේ යම් කිසි පවක් කරන්න තිබුණා. ඔව් ඇත්තෙන්ම ඒක ගැඹුරු මාත්‍රකාවක්. ඔව් ඒක හරි. ඇත්තෙන්ම එයා ඒ පින් කරපු නිසා තමයි දැන් ඉතින් අවුරුදු 80ක්ම ජීවත් වෙලා තියෙනවනේ යානේ. ඔව් අපි හිතුවද ඒක? දැන් අපි ඇත්තෙම මේ වන විට ලැබිච්ච ආනිසංස අපි මොනවාක්වත් කියා කරන්නේ නැහැ ඇත්තෙමනේ. කෙනෙක් ඇත්තෙම එයා ওই අනතුරු ගහනකින් බේරලා අවුරුදු 80 දක්වා ජීවත් කරපු එකම ඇති. ඒක තමයි සමහර වෙලාවදී ඇත්තෙම අතීත කර්මත් බලපාන සමහර ප්‍රබල හේවේක. අහෝසි කර්ම කියන්නේ වෙනත් මාතෘකාවක්. අපි ඒක පස්සේ කතා කරමු. අහෝසි මාත් අහෝසි කම්ම කියන්නේ අපි නිවන් දැක්කට පස්සේ රහත් වුණාට පස්සේ අපට ඊට පස්සේ අපි අවුරුදු ගානක් ඉඳලා මේ යනවා. ඊට පස්සේ අපට කර්ම විපාක දෙන කාලයක් නැහැ. අතීතයේ තියෙන කර්ම ගානක් තියෙනවා. ඒව විපාක දෙන තරම් ජීවිත කාලයක් අපට ඉදිරියාත්ම භවල නැහැ. අන්න ඒ දෙකට යහොසු කර්ම කියලා කියන්නේ. දැන් අපි හොඳට හිටිය ගාම අපි අතීත කර්ම ටික ඔක්කොම නැති වෙන්නේ නැහැ. ඒ ෆයිල් ටික ඔක්කොම තියෙනවා. ඕන වෙලාවක ඒ ඕපන් වෙලා එන්න පුළුවන්. ඒ ෆයිල් ඩිලීට් වෙලා නැහැ. තාවකාලිකව ක්ලෝස් කරලා විතරයි තියෙන්නේ. එතකොට සම්පූර්ණ ෆයිල් ටික ඩිලීට් වෙන්නේ අතීතේවා රහත් වෙලා පිරිනමන පැයට පස්සේ. අන්න එතනින් පස්සේ වෙන ඒවා තමයි අහෝසි කර්ම කියලා කියන්නේ. ඇත්තෙම අපට එහෙම කියන්න බෑ ඇත්තෙම. ඒකෙන් ඒක තමයි අපි දුක් විඳිනවා කියලා කියන්නේ ඇත්තෙම අපට සාපේක්ෂවනේ. ඔව් හිත එයා මොන මට්ටමින් ඉන්නවද කියලා අපිට කියන්න බෑ. එයා හිත දිනු කරපු කෙනෙක් නම් කොයි අපටින දුක් මොනවාක්වත් එයාට නෑ. එයාට සැලකුවත් එකයි නොසලකුවත් එකයි. අපි තමයි කියන අනේස වතුර ටිකක් අත් නෑ කියලානේ. දැන් එතකොට එයා එහෙම හරි ඉන්නවනේ එක්ක මොනින්ද ඔය ඇත්තෙම ඔය අපේ ධර්මයේ තියෙන අවබෝධය වාතාව දීන වෙන ඔය හැම ප්‍රශ්නෙකම කියන්නේ ඒක ඇත්තෙම මේකයි. ඒ කියන්නේ මනුස්ස ලෝකයේහි එක සුළු මොහොතක් හරි උල මතක් ඉඳගෙන යන ජීවත් උනත් උලක් පිටිපස්සට යනලා ඒ උල උඩ මනුස්ස ලෝකයේ සුළු වෙලාවක් ජීවත් උනත් වටිනවා. ඇයි අපි දන්නේ නැහැ මරණයෙන් පස්සේ ආ කොහෙට යන්නේ කියලා. එයා මරණයෙන් පස්සේ නිරයට වගේ යන කෙනෙක් නම් මෙතන කොච්චර දුක් විඳින්මින් හිටියත් ගැටලුවක් නෑ. අනිත් දේ තමයි මනුස්ස ලෝකෙම ඉන්න කාලේ අපි බොහෝ විට හිතන්නේ අපට වෙච්ච කරදර ටික විතරයි අපි හිතන්නේ. බලන්න මනුස්ස ලෝකේ මව කුසේදී මිය යන අය ඉන්නවා. ඉපදෙන මොහොතේ මරණයට පත් වෙන අය ඉන්නවා. කිරිබොන කාලෙදී කුඩා කාලෙදී එහෙම ඇවිල්ලා කෙනෙක් අවුරුදු 80ක් ජීවත් වෙනවා කියන්නේම කොයිතරම් ජයග්‍රහණයක්ද? එයා ඒ කාලෙදි කරන්නේ මොකද්ද කියන එක වෙනම කතාවක්. යා නරක වැඩ කරාද නැද්ද කියන කතාව ඒක වෙනම එකක්. නමුත් අවුරුදු 80ක් ජීවත් වෙන්න මෙයාට සසරේදී කොච්චර පිනක් තිබුණද මේ මනුස්ස ලෝකේ? එයාට හරියට කල්යාණ මිත්‍රයන් මුණ නොගැසිලා එයාට දහමක් කරා එන්න බැරි වෙච්ච වෙනම කතාවක්. නමුත් මේ වගේ මනුස්ස ලෝකෙට බුද්ධෝත්පාද කාලයක ඇවිල්ලත් අවුරුදු 80ක් කරා එයා මෙච්චර කල ජීවත් වෙච්ච එකෙම පේනවා එයාට සසර පින් කරපු කෙනෙක් මේ ආත්ම භාවෙත් එයා කරපු දේවල් වල ආනිසංස එයාට ලැබිලා තියෙනවා කියලා. අපට මොනව නැති වුණත් අපි හුස්ම ගන්නවනම් අපේ ජීවිතයේ 60%ක්ම සාර්ථකයි. අපි හුස්ම ගන්නව නේද? දෙයනේ මැරුණා මොකුත්ම නැහැ. අපට ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් අපි හුස්ම ගන්නව නම් හිතන්න Taman ජීවිතයේ 60%කට වඩා Tamanට දේවල් ලැබිලා තියෙනවා. Tamanට ජීවිතය තියෙනනේ. ඈ අර කියන්නේ මිරි වැඩි සංගලක් ඉල්ලා හැඬුවේ මේ දෙපා නොමැති වුණු මෙසෙන රටේ කියලා. බොහෝ දිනෙක සෙරෙප්පු දෙකක් සපදු දෙකක් නැහැ කියලා අඬනවා. තවත් මිනිස්සු මේ කකුල් දෙක නැති මිනිස්සු ඉන්න ලෝකෙක මේ. එතකොට අපට ඇත්තෙම මේ මොහොතේ ලැබිච්ච හුඟක් දේවල් තියෙනවා. දැන් මේ රට රෙන එක බලන්න. සමහර අය ඉහළම රැකියාව ලබලා මේ රටට ඇවිල්ලා ඉස්තිර පදින් කියනවි අඩු ගානේ විසිටින වීසෙකක්වත් බැරි ගන්න බැරි වෙන කී දෙනෙක් ලං ඉන්නවද? ආවට පස්සේ අපට ඕක මතක නැහැ ඊට පස්සේ. ආවට පස්සේ ඊළඟ එක නැහැ කියලා තමයි ඊට පස්සේ අඳානේ. ඇත්තෙම අපේ ජීවිතේ මේ මොහොත ජයග්‍රහණ රාශියක් අපි ලබාගෙන තියෙන්නේ ඇත්තෙම. එතකොට ඒ තැනත්තා ගත්තා ඒ තැනත්තාට දැන් නොයෙක් හේතු මත එයාට ඒ අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඇතැම් විට අපි දන්න කාලේ එයා හොඳට හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට එයාට අම්මට තාත්තට සලකන තිමිචේ අවස්ථාව එයා හරියට පැහැරහැරපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ඒ වෙලාව කරන්න බැරි වුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඒවම වෙන්න පුළුවන් මේ කරගෙවිලි මේ ඉන්නේ. අපිට කෙනෙක් කෙනෙකුගේ ජීවිත කාලයෙන් අපට තියෙන ඉතාම සීමිත කාලයයි. අන්නේ සීමිත කාලය දිහා බලලා තමයි අපි යම් යම් තීරණ වලට එන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ එහෙම කෙටි කාලයක් බලලා පුද්ගලව ගැන ඩිසිෂන් එකකට යන්නේ නැහැ. උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කලෙක තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් නොකරපු වරදකට අහු වුණා. වෙන කෙනෙක් හොරකම් කළා, ධානයක් අරන් යනකොට මේ ස්වාමීන් වහන්සේ වැවක නාමින් හිටිය මේ පාත්‍රයට දාලා ගියා. අර මේ රාජපුරුෂය ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ හොරයි කියලා අරන් ගියා. ගිහිලා වරද කරව කළා. උලක් මත තිබ්බා, උල මත දඬුවමට තිබ්බා. තියෙනකොටම බුදුහාර මේක දැනගත්ත, දැනගෙන ආහසින් ඇවිල්ලා බණ කියලා ඒ උල මත දීම මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා පිරුණ පෑ. ධර්මශාලාවේ බොහෝ දෙනෙක් සාකච්ඡා කළා. බලන්න මේ ස්වාමීන් වහන්සේ ලොකු අසාධාරණයක් වුණේ කියලා. බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? මෙතන කිසිම අසාධාරණයක් නැහැ. කිසිම අසාධාරණයක් නැහැ. මේ ස්වාමීන් වහන්සේ මීට ආත්මව ගානකට කලින් මේ වගේම නොකරපු වරදකට කෙනෙකුට මේ වගේම දෙයක් කළා. මේකේ විපාකය අද මෙවෙන්නේ. අපට මේ අසාධාරණකම් පේන්නේ මේ ලෝකෝ මේ සංසාර ගමන පේන්නදී. අපි ඊටාම පොඩි දෙයක් බලලා අනේ අසාධාරණයක් මෙච්චර කර්ම කළා මේ ඥානසංශ ලැබිලා නැහැ කියලා අපි සම්පූර්ණ වැරදි චිත්‍රයක් අපි මවාගන්න. නමුත් ඒක නෙමෙයි පින්නතුනේ. මේක බුදුදහම මේ අවුරුදු එයා මේ අවුරුදු 80ම අම්මණ තාත්තණන් සලකලා වැඩි හිටියෝ දහස් ගානකට සලකපු කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම කෙනාටත් ওই මාතම දෙන්න පුළුවන්. අජාසත් රජතුමා බිම්බිසාර රජුරෝ බලන්න. පළවෙනි ආරාම පූජාම කරපු කෙනා වේලවන ආරාමේ. සෝවන් වුණා. බුදුහාරගෙන ඉතාලම අචල ශ්‍රද්ධාවකින් හිටියා. අන්තිම මොහොතේ අර වගේ අජාසත් රජතුමාගෙන් රඬුවම් වලට මුහුණ දෙන සිද්ධ වුණා. රජතුමාවත් කවදාවත් ඒකෙන් දුකටපත් වෙන්නේ නැහැ. මානසිකව පීඩාවටපත් වෙන්නේ නැහැ. සසර චක්‍රයේ සංසාරයේ මේ ස්වභාවය තේරුම් ගත්තා. එක්තරා ඔයිකොසරයිතුමා ජීවත් වෙන කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ දැන් ඇත්තම දැන් මේ වගේ සත්‍යයටපත් උනත් ප්‍රඥාවෙන් ජය ගන්න පුළුවන් ආකාරයක් තියෙනවා. කොසරයිතුමාගේ මාලිගාවේ එක්තරා දේවියෙකුට ළමයෙක් උපන්නා. එදාම තවත් සේවිකාවගේ ළමයෙකුටත් දරුවෙක් උපන්නා. සේවිකාවකට දැන් දරුවෙක් උපන්නා. පුතු දෙන්න. රජතුමා තීරණය කර එක දවසෙම උපදෙජි නිසා මේ දෙන්නාම රජමාලිගාවේ හදනවා. ඊට පස්සේ හදන වෙලාවේදී කොමාරි අවුරුදු 2 3 4 වගේ යද්දි මේ අර රජ කුමාරයාට ජාති ස්මරණ ඥානය පහළ වුණා. කලින් ආත්ම භාවය පේනගත්තා. පේන අරගත්ත රාසි මේ ළමයා දැක්ක ගිය ආත්ම භාවයේ මීට කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙයා මහණල හිටිය කෙනෙක්. ඊට පස්සේ බැලුවා ඒත් එකම තවත් යාමඳුර කෙනෙක් හිටිය යාළුවෙක් හිටියේ යා කොහෙද කියලා. බලනකොට මේ පැදුරේනේ අනිත් කෙනා. බීම. දැන් මෙයා ඇඳ උඩ අරයා පැදුරේ. ඒ තරසි ගියාත්ම භාවයේදී අර රජ කුමාරයා සිල්වත් වුණා වගේම දාන දීලා තියෙනවා. පින්දපාතේ ගිහිල්ලා ඉන්නේ ඒ පින්දපාතේ අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්ක බෙදාගෙන. මෙයත් එක්ක ඉති අනිත් යාළුවාඳුර මේක කළා නෑ. යාළුවටත් කියලා තියෙන යාළුවා මේ සිල්වත් වුණාට විතරක් වැඩක් නෑ දානය පුරුදු කරන්න කියලා. නමුත් අර ඇච්චර ගණන් අරගෙන නෑ. එතකොට දැන් මෙයාට දැන් මේක දැක්කා මේ එදා කියපු දේ කරේ නෑ බලන්න ඉතින් දැන් මනුස්ස ලෝකයට ආවා දැන් මෙහෙම දුකසේ පැදුරු කඩමාලක දැන් මේ ඉන්නේ කියලා. ඊට පස්සේ මේ ඇඳේ ඉන රජ කුමාරයා මොකද්ද කියන්නේ? යාළුවා මම කිව්වා නේද ඒ කාලේ දන් දෙන්න කියලා. දන් නොදීපු නිසා දැන් ওই පැදුරේනේ ඉන්න වෙලා තියෙන බිමනේ කියලා කිව්වා. පස්සේ පැදුර හිටිය ළමේ මොකද්ද? එයාටත් ජාති ස්මරණ ඥානය පහළ වුණා. එයාටත් මේ ස්වභාවය දැක්ක අතීතේ. එයා මොකද්ද කිව්වේ? එයා කියනවා යාළුවා ආඩම්බර වෙන්න එපා. ඇඳේ තියෙන සතර මහා භූත රූප, පැදුරේ තියෙන සතර මහා භූත රූප කි. ඇඳ හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ ආය වලින්, පැදුර හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ ආය වලින් ඔකට ආඩම්බර වෙන දෙයක් නැහැ කි. ඒතර බලන්න ප්‍රඥාවෙන් එයා ජයගත්තු හැටි. ඒ නිසා අපි ඇතැම් විට කෙනෙක් දුක් විඳිනවා කියලා හිතුවට අපට සාපේක්ෂ දුකක් කියලා පේනොනට එයාට ඒක දුකක් වෙන්නේ නැහැ. එයා ගන්න හැටියෙන් තමයි ඒක දුක සැපද කියන එක වෙන්නේ. ඇතැමිට රජමාලිගාවේ බකින්හැම් මාලිගයේ ඉන්න රජ කුමාරයෙක් දිහා බලා අපි හුඟා සැප විඳිනවා කියලා හිතාගෙන ඉන්නවනේ. ඇතැමිට යාට තියෙන මානසික දුක් ටික අපි දන්නේ නැහැ. කලාකරුවේ දහස් ගණන් මිනිසුන් සතුටටපත් කරන ජනප්‍රිය කලාකරුවේ රංගන ශිල්පියෙක් අපි හිතන් ඉන්න හුඟා සතුටෙන් ඉන්නේ කියලා. මහා ධනස්කන්ධයක් තියෙන කෙනෙක්. එහෙමයි එහෙම ජනප්‍රියයි මෑත කාලේ මීට අවුරුදු කීපයකට කලින් කෙනෙක් සිය ධ්‍යාන කරගත්තා. මොකකින් අඩුවක්ද? ධනෙන් අඩුවක්ද? කීර්තියෙන් අඩුවක්ද? පිරිසෙන් අඩුවක්ද? දේපළ වලින් අඩුවක්ද? කිසිම දෙකින් අඩුවක් නැහැ. නමුත් මානසිකව එයා දුකෙන් හිටියේ. එයා අනිත්‍ය සතුටටපත් කරාට එයා දුකෙන් හිටියේ. ඒ නිසා පුද්ගලයේ බාහිර දියහා බලලා තීරණයකට එන්න එපා. මෙයා දුක් විඳින කෙනෙක්, මෙයා සැප විඳින කෙනෙක්, මෙයා කරපු කර්ම වල ආනිසංස මෙයාට ලැබිලා නැහැ හිම කියලා ඉක්මන් වෙන යන්න එපා. ඊට වඩා ලොකු දහමක් මේ දහම තුල තියෙනවා. එතකොට අපි මේ සාකච්ඡා කරමින් හිටියේ අපි හොඳ කුසල දහම් කරනකොට Tamante ආනිසංස ලැබෙන හැටි. අනිත් දේ තමයි මේ දහම අවබෝධ කරන්න කරන්න Tamange ජීවිතේට එන අභියෝගවලදී Taman දුකට පත් වෙන ගතිය අඩු වෙනවා එන්නේ. එකක් තමයි Taman මේ කර්මයේ ස්වභාවය Taman තේරුම් ගන්න. දැන් මුගලන් හාඳුර බලන්න. 이르දිමත් ස්වාමින් වහන්සේලා අතරින් අගතැම්පත් වෙලා හිටිය කෙනා. උන්වහන්සේට අර ජීවිත අවසාන කාලයේ අර වගේ ඉරණමකට මුහුණ පාන සිද්ධ වුණා. උන්වහන්සේ තුන් වතාවක්ම ඒ කුටියේ දොර සිදුරෙන් උන්වහන්සේ රින්ගල ගිය 이르දි බලෙන්. මොකද හතරෙනි පාර ගියේ නැහැ. එහෙම හිටියා. සමහර තැන්වලදී අපට මේ අතීත කර්ම අපට ඉක්මවන්න බැරි වෙලාවක් තියෙනවා. හැබැයි ඒ මනස දිනු කරගත්තු කෙනා ඒකෙන් කායිකව යම් කිසි අපහසුතාවයකටපත් වුණාට මානසිකව කිසිම විදියක දුකටපත් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපට මේ දහමින් ලබා දෙන ආනිසංසය. ඒ නිසා අපි කර්ම කරනකොට එක පැත්තකින් කුසල කර්ම කළා. අපි උපරිම ලෙස හොඳ කුසල පැත්තේ තියෙන බෙනිෆිට්ස් ටික වාසි ටික අපි ලබා ගන්නට ඕන. දහමින් එකට අපට මඟ පෙන්වනවා. එතකොට එක පැත්තකින් දන් දීම, සිල්වත් වීම, අනිත් පැත්තෙන් භාවනා කිරීම විශේෂයෙන් මෛත්‍රී භාවනා වැඩි වීම. ତොර මෛත්‍රී භාවනා වැඩි වීමේදී ඒකේ පියවර ගානක් තියෙනවා. මුලදී තමන් ළඟම ඉන්න අයට, නැත්නම් තමන් අහිතවත් අයට, තමන් එක අමනාප අයට, මැදහත් අයට, එහෙම එහෙම ලෝකේ ඉන්න සියලුම සත්‍යයන්ට අප මෛත්‍රී වඩනවා. නැත්නම් දිසාවෙන් වඩන්න පුළුවන්. උතුරු දිසාව, දකුණු දිසාව, නැගෙනහිර දිසාව, බටහිර, උඩ යට කියලා. නැත්නම් තවත් විදිහකට සියලු මිනිස්සුයෝ, සියලු අමනුස්සයෝ, සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයෝ කියලා එහෙම වඩන්නත් පුළුවන්. කොයි විදිහට වැඩුවත් මේකේ අපි ආනිසංස දෙකක් ලබා ගන්නවා. එකක් තමයි අපේ හිතේ තියෙන අමනාපය, අනිත්‍යය ගැන තියෙන විරසක බව ටිකෙන් ටික අඩු වෙලා හිත සාමකාමී කරගන්න අපි මේක කරනවා. එනසා තමයි වර්තමානයේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ප්‍රධාන වශයෙන් තියෙන ට්‍රීට්මන්ට් එකක් තමයි මෛත්‍රී භාවනාව. මොකද බොහෝ දෙනාගේ හිත දුකටපත් වෙලා තියෙන්නේ අනිත් තවත් කෙනෙක් එක තියෙන අවනාපය. හරියට මෛත්‍රිය පෙරවන කරන්න පුළුවන් නම් අනිත් ඈත් එක ගැටෙන ගැති හුඟා කඩු වෙනවා. පුද්ගලයන්ගේ ජීවිතය අර දුක්පැත හුඟා කඩු වෙනවා. සතුට වැඩි වෙනවා. කෙනෙක් දිහා බලනකොට උනා තේරුම් ගන්න පුළුවන් යා මෛත්‍රී සාගත කෙනෙක්ද, එයා කරන වැඩවලින් සහ එයාගේ චර්යාවලින් අපට හුඟා දුරට තේරුම් ගන්න පුළුවන් එයා කොයිතරම් දුරට මෛත්‍රීගෙන කෙනෙක්ද කියලා. මෛත්‍රීන් නැති කෙනාගේ ජීවිතේ ලොකු අඳුරක් තියෙනවා. එනිසා මේ ජීවිතයේ අභ්‍යන්තර සතුට ලබන්නට අපි පුළුවන් තරම් අමනාපය දුරු කළා මේ මානසික සහනය ලබන්නට මෛත්‍රී භාවනා වඩන්න ඕන. අනිත් කාරණේ තමයි මෛත්‍රී වාඩා භාවනා වැඩි වීමෙන් අපි බලාපොරොත්තු වෙන ඉහළ මානසිකයක් තමයි හිත එකඟ කිරීම. හිත සමාධිමත් කිරීම. හිත නිතරම අතීතයට අනාගතයට දුවමින් තියෙන්නේ. අන්නේ දුවමින් තියෙන සිත එක වර්තමාන කුසල අරමුණක බොහෝ වේලාවක් රඳවා ගැනීමෙහි සමත භාවනා උපක්‍රමයක් විදියටයි අපි මේ භාවනාව පාවිච්චි කරන්නේ. එතකොට මෛත්‍රී චින්තාව තුළ හිත බොහෝ වේලාවක් තැන්පත්ව තියාගන්න පුළුවන් කියන්නේ ඒක තමගේ ලොකු දක්ෂතාවයක්. ඇතැමිට කෙනෙක් හුඟක් උගත් කෙනෙක් වෙන්න පුළුවන්. හුඟක් ධනවත් කෙනෙක් වෙන්නත් පුළුවන්. හුඟක් බනහල තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි හිත එකඟ කරන්න දක්ෂ නෑ අය. හිත එකඟ කිරීමේ දක්ෂතාවය මත තමයි තමන්ගේ දක්ෂතාවය ඇත්තටම තීරණය වෙන්නේ. මම මේකට කියන්නේ සමථය වඩන්නට තමන්ට කොච්චර කාලයක් පුළුවන්ද කියන එක මත තමයි ඇත්තෙම බුද්දිස් ජීවිතය කියලා මම කියන්නේ. ඒකට ස්වාමීන් වහන්සේ මාත්‍රි භාවනා භාවනාවක්. දැන් කියනවානේ කාය රිජුව තියාගන්න කුඹුලි ඕන ඉරියව්වකින් කරා ප්‍රශ්නයක් නැහැ. ඇත්තෙම මේකයි. දැන් භාවනාවේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔය තිට්ටං චරන්නේසින්නෝවා සයනෝවා යාවතස්සිකත මින්දෝ කියලා සතර ඉරියව්වදීම කරන්න පුළුවන් භාවනා තියෙනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, අසුභ භාවනාව, ඊළඟට ධාතු මනසිකාරය, ඒව අපට සතර ඉරියව්වදීම කරන්න පුළුවන්. හැබැයි ඒව කළත් අපි ඒව කළා අර මූලික බලාපොරොත්තු ඉෂ්ට වුණාට පස්සේ අපි එතනින් නවතින්නේ නැහැ. කියන රාගය අඩු කරගන්න අපි මේ ශරීරයේ කොටස් කෙස් ලොම් නිය දත් ඔහොම වෙන් කරලා බලනවා. ඒ බලන එක අපිට දැන් මෙහෙම ඉන්න ගමනුත් කරන්න පුළුවන්. ඇවිදින සක්මන් කරමුනුත් කරන්න පුළුවන්. ඒකෙන් ඒ රාගය අඩු කිරීමත් එක්ක අපි එතනින් නවතින්නේ නැහැ. මෛත්‍රී භාවනා කළා ද්වේෂය අඩු කිරීම නවතින්නේ. අපි ඊළඟට දෙවෙනි පියවරට යනවා. හිත එකඟ කිරීම තමයි ඊළඟ රිසල්ට් එක. ඒ සඳහා අපිට ඒ කීරියවක වාඩි වෙන්න වෙනවා. ඒ චිත්ත සමතයට යද්දී අපි අර හතරියේ පුළං වුණාට අපි ඒක ඉරියව්වකට වැඩිපුර අවධානය යොමු කරනවා. එතෙන්දී අපි වැඩි වේලාවක් එක ඉරියව්වක නිශ්චිත ශරීර සකස් කිරීමක් මත අපි දිග වේලාවක් ඉන්න උත්සාහ කරනවා. ඒක තමයි සමතේදී වෙන්නේ. හිත සමාධිමත් කරනකොට ඒ ඉරියව්වක අපිට ඉන්න වෙනවා. ඒකෙන් කියන්නේ ඒක විතරේ කියලා. ඒකෙත් තව ප්‍රභේද තියෙනවා. ඊළඟ කාරණය තමයි මෛත්‍රිය වඩන එකෙත් මෛත්‍රිය වඩන අවස්ථාවේදී අපි බලාපොරොත්තු වන්නේ හිත එකඟ කිරීම. එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ ආත්ම සංඥාව දුරු කරන අදහසින් නෙවෙයික කරන්න. මෛත්‍රිය වඩනකොට සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමෙන් තමයි කරන්නේ. දැන් කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් අනේ ඉතින් සත්වයෝ ඉන්නවා කියලා සත්ව සංඥාවෙන් ගන්න එක නේද මේ වෙන්නේ කියලා නේ. ඒ තරම් යථාර්ථවාදී වෙන්න යන්න එපායි. එහෙම කරන්නේ කිව්වොත් මුකුත්ම කරන්න වෙන්නේ නැහැ. මෛත්‍රී වඩනකොට සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීමෙන් තමයි කරන්නේ. හැබැයි අපි ඒක එතනින් නවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මෛත්‍රී වඩන්නේ කොහොමද? වස්සග්ග පරිණාමය කියලා කියනවා. නිවනට ඉලක්ක කරගෙන නිවනට නැමිලා ඒක කරන්නේ. ඇයි? ඒ කියන්නේ මේ සත්පුද්ගල සංඥාවෙන් අද මේකෙන් හිත සමාධිමත් කළාට ඒක යාගේ අවසාන ඉලක්කය නෙවෙයි. ඒකෙන් හිත සමාධිමත් කරගෙන ඒ සමාධිමත් වෙච්ච හිතින් ඊළඟ මොහොතේ ආත්ම සංඥාව දුරු කරන විදිය දර්ශනයකට යන්නයි මේක කරන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට යද්දී මෙන්න මේ පියවර පසුකල යද්දී අපට සුතමේ ඥාණයෙන් අසා දැනගන්නට ඕන ඊළඟට අපි මොකද ප්‍රැක්ටිස් කරන්නේ කියන එක. එතකොට අර මුලින් කරපු කළු කර්ම, සුදු කර්ම, කළු සුදු දෙකම මිශ්‍ර කර්ම ඔක්කොම යන්නේ මෙන්න මෙතන දක්වා විතරයි. මෙතනින් පස්සේ යන්නේ ඊළඟ හතරවෙනි කර්මය. ඒ මොකද්ද? ඒ තමයි අත්ති බික්කවේ කම්මං අඛණ්ණ සුඛං අඛණ්ණ අසුඛ විපාකං. කලුත් නොවන සුදුත් නොවන කර්ම ටිකක් මෙතන ඉඳන් අපි පටන් ගන්නවා. මෙන්න මෙතෙන්දී ඔන්න දැන් කලින් අහපු ප්‍රශ්නෙක විසඳන ඔක්කොම ටික. දැන් ඔන්න පින්කම් කරද්දී තමන්ගේ දරුවෝ විභාගේ පාස් වෙන කියලා හිතලවත් තමන්ගේ මියගේ ඥාතින පින් අර ඒ කතා ඔක්කොම අවසන් මෙතන ඉඳන්. දැන් ඔන්න මෙතන ඉඳන් සම්පූර්ණයෙන්ම ගමන් මඟ වෙනස් වෙනවා. මෙතෙන්ට එනකන් තමයි අපි කියන්නේ පන්සලේ පල්ලියේ කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා. මෙතන ඉඳන් අපේ පහන වෙනස්. මෙතන ඉඳන් යන්නේ සම්පූර්ණයෙන්ම ආත්ම දෘෂ්ටියේ දුරු කරමින් අවිද්‍යාවට මෝහයට පහර ගසමින් තමයි මෙතන ඉඳන් අපි ගමන යන්නේ. මෙතන ඉඳන් සම්පූර්ණයෙන්ම අනිත්‍යතාවය පසක් කරමින් යන්නේ. මෙතනින් පස්සේ අඩුවානේ Tamanට මෛත්‍රිය වඩන්න කියලා කෙනෙක් ඉතුරු වෙන්නේවත් නැහැ පිටත්. රාගය දුරු කරන්න කියලා හිතලා අසුභ සංඥා වඩන කෙනෙක්වත් තමට ඉතුරු වෙන්නේ නැහැ. දන් දෙන්න කියලා කෙනෙක්වත් තමට ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි එකෙන් කියන්නේ දන් දෙන්නේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ. තමන්ගේ මේ ආධ්‍යාත්මික ලෝකයේදී තමන් ඉහළ දර්ශනයකයි දැන් මෙය. මෙන්න මෙතෙන්ට එනකන් කලබල වෙන්න හොඳ නෑ. එකපාරම අනේ මේ දන් දෙනකොට ප්‍රාර්ථනා කරන්න හොඳ නෑ. එච්චර කලබල වෙන්න හොඳ නෑ. ඒ ටික ඔක්කොම කරන්න හිමිසිරුව කරන්න. කල මෙතනින් යනකොට තමන් මොකද්ද තමන්ට දර්ශනයක් තියෙනවා. මොකද්ද අපේ ජීවිතය කියන්නේ කියලා. මොකද්ද අපේ ජීවිතය කියන්නේ? අපි හිතන් ඉන්නවා දැන් අපි මේ ටික අපි හතර පහ දෙනෙක් මෙතන ඉන්නවා මේ රූප ටිකක් තියෙනවා කියලා නේ. දැන් බලන්න අපි හැම දෙනාම මේ එක සුළු මොහොතේ මිය ගියා කියලා බලන්න. මෙතෙන් අපි මැරුණා කියලා කියන්නේ. මැරුණට පස්සේ ඇත්තටම අපේ ශරීරවලට කිහිම මෙතනම නේනේ. අපේ ශරීරවල පොඩ්ඩක් අත වෙනසක් එන පොඩ්ඩක් ගොනන් ඇලවෙන්නේ එච්චරයිනේ. අනිත් ටික ඔක්කොම තියෙනවානේ. එහෙනම් ඇත්තටම ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ මේ දේවල් ටික ඇසුරු කළා අපි ඒ මොහොතේ ඇති කරගන්නා වූ සිතුවිල්ල. අපේ දරුවෝ ටික වෙන්න පුළුවන්, අපේ ගෙදර වෙන්න පුළුවන්, අපේ වාහනේ මේ ඔක්කොම ටිකත් වටේ තියාගෙන ඉන්න බලන්න. ඒ ඉන්න මොහොතේ අපි මිය ගියාට පස්සේ අර භෞතික දේවල් ටික ඔක්කොම මෙතන තියෙනවා. එහෙනම් අපේ ජීවිතය කියලා මොකද්ද වෙලා තියෙන්නේ? ජීවිතය කියලා වෙලා තියෙන්නේ අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ රූපයට අදාළ වර්තමාන අත්දැකීම තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. අපි කනට ශබ්දයක් අහනකොට අහවලගේ ශබ්දය, අහවල් මල, අහවල් වාහනය දැන් පාරේ යන්නේ කියලා අපි ඒ නිර්මාණය ඒ මොහොතට නිර්මාණය කරගන්න චිත්‍රයයි අපේ ලෝකය කියලා කියන්නේ. එතකොට ජීවිතය අවබෝධ කරගන්නවා කියන්නේ මෙන්න මේක. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේව කැඩෙන බිඳෙනම කියලා. ඇත්තෙන්ම ඒව අවබෝධ කරගත්තා කියලා ධර්ම අවබෝධ කරගත්ත වෙන්නේ නැහැ. ධර්ම අවබෝධ කරා කියලා කියන්නේ අනිත්‍යතාවය කියන්නේ මෙන්න මේ සිතුවිල්ල ස්කන්ධ පංචකය පෙරපසු නොවි හේතු නිසා හටගෙන හේතු නිසා නිරුද්ධ වෙනවා කියන අසාරතිය. දැන් අපේ දරුවෝ ටික පිටස්තර හිටියා. දරුවා කියලා කියන්නේ ඇත්තටම කාටද? දරුවා කියලා කියන්නේ අපේ දරුවත් එක්ක අපේ තියෙන ඒ සම්බන්ධය මත අපේ මනසින් මේ මොහොතට ගොඩනගාගත්තු සිතුවිල්ලක් තමයි දරුවා කියලා කියන්නේ. දරුවා ගැන දරුවා අසනීපය කියලා හිතනකොට දුකයි, ආ දරුවෝ විභාගය පාස් වුණායි කියලා තා මොහොතකින් අහනකොට සතුටක්. ඒක එක දිගට තියෙන දෙයක් නෙවෙයි. දරුවා හැමිට වැරදි වැඩක් කරා කියලා ආය ආරංචිනුත් ආයි කේන්තියක් යනවා. ඒක එක දිගටම තියෙන දෙයක් නෙවෙයි මේක. ඒ මොහොතේ සිටියේ ස්වභාවය අනුව ඒ හට ගන්න අත්දැකීමක් තමයි ජීවිතය කියලා කියන්නේ. අපට එක මොහොතක ජීවිතේ කා අත්දැකීමක් විතරයි තියෙන්නේ. දරුවා ගැන හිතනකොට තමන්ගේ ලෝකයේම දරුවා. වාහනය ගැන හිතනකොට ඒවලේ වාහනේ විතරයි. අම්මා ගැන හිතනකොට අම්මා. කුමක් හෝ සිතුවිල්ලක් හිතනකොට අපේ සමස්ත ජීවිතයම අන්නේ සිතුවිල්ල මතයි අපේ. ඒ සිතන සිතුවිල්ල හිතන මොහොතේ මේක බාහිර තියෙන දෙයක් කියලා හිතුවොත් අපි දුක මතයි ඉන්නේ. අපට යමක් ඇති වෙනව නම් ඇති වෙන්න තියෙන්නේ. හට ගන්නව නම් හට ගන්න තියෙන දුකයි. නිරුද්ධ වෙනව නම් නිරුද්ධ වෙන්න තියෙනත් මේ යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් මේක නිරුද්ධ වීම දැකීමමයි. එතකොට අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ජීවත් වෙනවා කියන්නේ මේ ඇසෙන් දකින රූපයක් බාහිර තියෙනවා කියලා හිතන එක. කනෙන් අහපු දෙයක් තියෙනවා කියලා හිතන එක. මේ ඉන්ද්‍රියයන් ගත්තු ගන්න අනාගතේ ගන්න මෙන්න මේ දේවල් නිට්ටය වශයෙන් තියෙනවා කියලා හිතන එකයි ජීවිතය කියලා කියන්නේ. සිතුවිල්ලක් මත ඒක නිට්ටය වශයෙන් ගැනීම තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ මොහොත තුල අපි බාහිර මත බාහිර රූපයක් තුල යැපිලා ඉන්නේ. පිච්චමල් සුවඳක් ආවයි කියලා බලමු. නහයට එනකොටම අර පිච්චමලක් නිර්මාණය වෙනවා අපට. අපි ගමු කෝච්චි සද්දයක් ඇහෙනවයි කියලා. ඇහෙනකොටම කෝච්චියක් නිර්මාණය වෙනවා අපේ. දරුවා ගැන මතක් කරන්න. දරුවගේ පොට් එක, දරුවා අන්තිම රැඳගෙන හිටිය ඇඳුමයි, ඒ ටික අපිට මතක් වෙනවා. අන්න ඒ තුල තමයි අපි මේ මොහොතේ ජීවත් වෙන්නේ. මේ මොහොතේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? අපි දුක මතයි ජීවත් වෙන්නේ. අපිට හිතෙන්නේ අපි සැප විඳිනවා කියන්නේ සම්පූර්ණම දුක මත හැම ජීවත් වෙන ඒ විතරක් නෙවෙයි ඒ තුල ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ඕනම මොහොතක නැවත භවයට යන සූදානම්. නැවත ඊළඟ උපතට යන සූදානම්. තමන් මේ වෙලාවේ හිතනකොට තමන්ගේ අම්ම වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. ඒක එහෙමම බාහිර අද්දයක් කියලා හිතනවනම් ඒ කියන්නේ මේ මොහොතේ තමන් මෙතන මිය ගියත් බය වෙන්න එපා. වාහනේ යනකොට වඩා ඉක්මනින් ගෙදර ගිහී ඉපදিলা තමයි. ඒ ගෙදර විඳින්න පුළුවන් මට්ටමට ඊට අදාළ භෞතික ශරීරයක් මත තමන් ඊට පස්සේ විඥානය පිරිසිඳගෙන. තමන්ගේ පින වැඩි නම් සුගතියම වෙන්න පුළුවන්, දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. ඊට බැලම හෙලාගෙන ඊට අදාළ ආයතන ටිකක් සකස් වෙනවා. තමන්ගේ පින මදි නම් අන්තිම මොහොතේ ගෙදරට දැඩි ආසාවෙන් නම් හිටියේ බය වෙන්න එපා. ගෙදර කාමරේම තමන් ඉන්න ගිහින්. මේක තමයි සංසාර ස්වභාවය. මෙතනින් මේ ශරීරයෙන් වුණත් මනසින් ඊට අදාළ ආයතන ටිකක් සකස් කරගෙන භෞතික දේක සිත පිළිසඳගෙන අපි සසර මේ තරම් දිග කාලයක් ආවෙත් මෙන්න මේ අවිද්‍යාව මත ගොඩනැගිච්ච භවය නිසා. මේකටයි භවය කියලා කියන්නේ. අපි යම් කිසි දෙයක් හිතනකොට ඊට අදාළ දෙයක් ලෝකයේ තුල තියෙයි කියලා හිතනවා නම් ඒ කියන්නේ අපි නැවත ඉපදෙන්න සුදුසුකම් ටික හදාගෙන ඉන්නේ. මරුණට පස්සේ ඒක නිර්මාණය කරගන්නව නෙවෙයි. මැරෙන මේ මොහොත තුලම ඉන්න ලෝකයට අදාළව අපට අවශ්‍ය භෞතික පරිසරය සකස් කිරීමයි මේකෙදි වෙන්නේ. එතකොට යම් කිසි වෙලාවක අපට මෙන්න මේ යථාර්ථයට පිටුපාලා නියම විදියට මෙන්න මේ අවිද්‍යාවට පිටුපාලා යථාර්ථ විදියට ලෝකයේ දෙස බලන්න පුළුවන් වුණොත් අපිට යමක් සිතනකොටම මේ සිතවිල්ලක් විතරයි සිතවිල්ල විතරකුත් නෙවෙයි මේ ස්කන්ධ පංචකයක්ම රූප වේදනා සංඥා සංකාර කියන මේ පහක් ඒ මොහොතේ පෙරපසු නොවේ හටගෙන නිරුද්ධ වීමකොයි මට මේ අත්දැකීම කියලා කියන්නේ කියලා දක්ෂ වුණොත් ඒ මොහොතේ තමන් බාහිර රූපයක් තුල හිත බැසගන්නේ නැහැ. ඒ මොහොතේ සම්පූර්ණ තමන් අභ්‍යන්තරයේ දිහා බලනවා. දරුව මතක් වුණත්, ගෙදර මතක් වුණත් ඒවට තමන් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. රෙස්පොන්ඩ් කරන්න පුළුවන් තමන්ට. හැබැයි තමන් අභ්‍යන්තරේ දැකගෙන මේක කරන්න. තමන් කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩි රූපය දිහා බලන්න පුළුවන් තමන්ට බුද්ධිමත්ව. හැබැයි කවදාවත් කොණ්ඩේ පීරන්න ඕන නම් කණ්ණාඩිය පැත්තට පනාව දික් කරන්න නැහැ තමන්. පුයර ගන්න ඕන නම් කණ්ණාඩියට පුයර දාන්න නැහැ තමන්. පුයර දාන්නේ කොහෙද? මේ පැත්තට පුයර දාන්න. ඒ නිසා බාහිරට තමන්ට අත්දැකීම් දරුවා බලන්න පුළුවන් ඕන දෙයක් බලන්න පුළුවන්. හැබැයි දරුවෙක් බාහිර නිර්මාණය කළ බලනව නෙවෙයි ඊට වඩා ප්‍රඥාවෙන් ඒ දෙස බලනවා. බලන තමන්ගේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරීත්වය නිතරම බලන. ඒකෙන් කියන්නේ දරුවා ලෙඩ වුණාම සලකන්නේ නැහැ, දරුවා ඉස්කෝලේ එක්ක යන්නේ නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. ඒ ටික අපි ලෝක සම්මත විදිහට කරනවා. ඒ යුතුයකම් ටික කරනවා. කරන ගමම්ම තමන් දුගෙනුත් නිදහස් වෙනවා. ඒ යුතුයකම් ටික ඔක්කොම කළා ඒ දරුවට වෙනසක් වෙද්දී, කරදරයක් වෙද්දී ඒකට දුක් නොවෙන්නටත් ඒ වගේම දරුවගේ සාර්ථකත්වයේදී මැදහත් වේ දෙස බලන්නත් මේ දෙපැත්තම අපි හුරු වෙනවා මේ ධර්මය නිසා. ඒ නිසා මෙන්න මේක යථාර්ථයක් බවට පත් කරන්න නම් මේක මුලදී මේ සිස්ටම් එක දැනගන්න ඕන කොහොමද දුක අපට හටගන්නේ කියන එක. අපට යම් කිසි මොහතක දුකක් හටගත්තා නම් හටගන්නේ යම් කිසි භෞතික දෙයක් හින්ද. ඒ දේ ගැන ඒ දේ වෙනස් වෙනකොට ඒ දේ Taman කැමති විදිහට නොපවතිනකොටයි අපට මේ දුක හටගන්නේ. ඇයි එහෙම දුකක් හටගත්තේ? අපි බාහිර දෙයක් ඇතයි කියලා අපි ගත්ත ඒකයි. නමුත් ඇත්තටම බාහිර තිමිච්ච දෙයක් නෙවෙයි අපේ මනසේ ස්වභාවය අනුව තමන් ඒ වෙලාවේ නිර්මාණය කරගත්තු දේකුවේ තමන්ට මේ අත්දැකීම ලැබෙන්නේ. මෙන්න මේක හරියට දැක්වතින් ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, සිතට සිතුවිල්ලක් එනකොට මේ ආයතන හයෙන්ම තමන්ට ලැබෙන අත්දැකීම් වලදී හැම මොහොතෙම මේ අත්දැකීම හටගෙලා නිරුද්ධ වෙන ආකාරය තමන් දකිනවා. ඒ දකින මොහොත තුල එක තත්පරයක් නම් තමන් දකින්නේ. ඒ තත්පරය තුලදී තමන් කිසිම තැනක කිසිම රූපයක තමන්ගේ හිත බැසගෙන නැයවලේ සම්පූර්ණම තමන් ප්‍රඥාව තුල ජීවත් වෙන්නේ. ඒ තුල තමන් රූපයක බැසගෙන නැහැ කියලා කියන්නේ මොකද්ද? ජාති ජරා මරණ ව්‍යාධි මේ දුක් ඒ වෙලේ තමන් ස්පර්ශ කරන්නේ නැහැ. වැඩි දෙයක් තියා තමන්ගේ ශරීරය මතවත් මේ ශරීරවත් මගේ කියලා ඒ මොහොතේ තමන්ගේ නුවණින් ගන්නෙ නැහැ. සම්පූර්ණයෙන්ම ස්කන්ධ පංචකයේ සමුදේවය දකිනින් ඉන්නේ. ඒ දකින මොහොත තුල තමන් දරුවෙක් තියා ඥාතිවරයෙක් තියා තමන්ගෙම කියලා ශරීරයක්වත් ඒ මොහොතේ තමන් ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. තමන් දකින්නේ මේ හේතුඵල ධමෙහි හට ගැනීම නිරුද්ධ වීම විතරයි දකින්නේ. ඉතින් මෙන්න මේක මුලින් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් අසා දැනගන්නට ඕන. ඒකට කියනවා සුතමේ ඥානය කියලා. ඒ අසා දැනගත්තු දේ දිගින් දිගටම ඒ අනුවම හිතන්නට ඕන. තවත් බණ අහහා ඒකට කියනවා චින්තාමේ ඥානය කියලා. අන්නේ අහබුදේ භාවනාමේ පඤ්ඤා විදියට තව දුරටත් වඩන්නට ඕන. ඒකෙන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. අන්නේ වඩන මාවත තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා හතරක් තියෙනවා. තමන්ගේ කය ගැන හොඳට බලනවා. මේ කය ආස්වාස විදියට බලනවා. සතර ඉරියව් විදියට බලනවා. ඒ වගේම කරන වැඩ කටයුතු අනුව බලනවා. පටිකූල මානසිකාරයයට කෙස්ලොම් ආදි වශයෙන් බලනවා. ධාතු මානසිකාරය විදියට පට ව්‍යාපෝතිය ජෝයෝ කියලා බලනවා. නව සීවතික විදියට මේ ශරීරය මිය ගියාට පස්සේ ටිකෙන් ටික වෙනස් වෙන හැටි බලනවා. බල බල බලන්නේ මොකද්ද? මුලින් ශරීරයට හිත පිහිටුවලා බලනවා. ඊට පස්සේ සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා මේ ශරීරය හේතු තියෙනකොට හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ආකාරයත් සතිපට්ඨාන භාවනා විදිහට වඩනවා. කාලයක් මේ වගේ කායනුපස්සනා වඩනවා. එතනින් නවතින ඊට පස්සේ වේදනුපස්සනා කරනවා. සැප වේදනා, දුක් වේදනා, අදුකම සුඛ වේදනා විදිහට තමන්ගේ අස්කන්නා සාදී ඉන්ද්‍රිය ආශ්‍රිතව ලැබෙන වේදනා වලට හොඳට හිත තියාගෙන ඉන්නවා. සැප වේදනාවක් ඉඳනවා. දැන් මට සැප වේදනාවක්, දැන් දුක් වේදනාවක්, දැන් උපේක්ෂාවක් කියලා දකිනවා. සාමිසංවා දුක්ඛං, සාමිසංවා සුඛං, එහෙම කියලා සාමිස නිරාමිස වශයෙන් බලන දැන් ඇතමිට ඔබට දැන් මේ බනහද්දි ඔබට හිතෙනවා ශරීරට අමාරුයි කියලා. දැන් මේ අමාරු වුණත් ඔබ මේ හොඳ දෙයක් කරන්නේ. මේ දහම වෙනේ නැඹුරු වෙලින් අවස්ථාවේ දැන් මට වෙන්නේ නිරාමිසංවා දුක්ඛං, නිරාමිසං දුක්ඛං වේදියාමිති පජානාති. මට මේ දුක උනාට මේක නිරාමිස එකක්. මේක මම කෙලස් දුරු කිරීම සඳහා යන ගමනේදී මට එන වේදනාවක් කියලා එක දැනගන්න. මේ වෙලාවේ ඔබට මනසට සතුටක් එනවා නම් ඔබ දකිනවා මේක නිරාමේ සංවා සුඛං, නිරාමේ සං සුඛං පජානාති. මට දැන් මේ විරාගයට බර වෙච්ච වෙල අවස්ථාවක යන සැපයක් කියලා තමන් දකිනවා. මධ්‍යස්ථ වේදනාවක් දකිනවා. ඒ විතරක් නෙවෙයි, ඒ වේදනාව සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති විදිහට දකිනවා. මේ වේදනාව එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. මේක හැම මොහොතෙම හේතු වැඩි කල්ලි හටගෙන හේතු නැතිනකොට එතනම නිරුද්ධන ආකාරය දකිනවා තමයි. දැන් තමන්න කකුල් දෙකේ වේදනාවක් තියෙන පුළුවන්. හැබැයි ඒක දිගටම මේක දිගට තියෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම හිතුවොත් තමයි හිතෙන්නේ. හොඳට දැන් කොච්චර කකුල් දෙකේ වේදනාවක් තිබ්බත් දැන් හොඳ ධර්ම කාරණයකට හිත යොමු කරලා තියෙනකොට අරක මතක් වෙන්නේ නැත්නම්. දැන් තමන්ගේ හිසේ රදයක් කියලා බලන් ඉන්න වෙලාවට gedara olu allagena ඉන්නවා. තමන්ගේ හොඳ යාළුවෙක් ඉන්න දුර ඉන්න. මොකද්ද වෙන්නේ? ඔහොව අර ඉතේරදී ඇත්තෙම තියෙනවා. තිබ්බට ඒ වෙලේ මනසට ඒක සම්බන්ධ නැහැ. ඉස්සයි වේදනාව වෙන්නේ නැහැ තමයි. එතකොට මේ වේදනාව කියන එකේ මනසත් එක්ක මේ ස්කන්ධ පංචකෙම සම්බන්ධ වුණොත් තමයි මේ වේදනාව වෙන්නේ. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන ඒක කුසල පැත්තට යොමු කරන්නට සහ මේ වේදනාවේ තියෙන අනිත්‍යතාවයක් දකින්න තමයි දක්ෂ වෙන්නට ඕන. එතකොට වේදනාවත් තමන් ආත්ම වශයෙන් ගන්නෙ නැචකින්චි ලෝකේ උපාදීයති. ඊළඟට චිත්තානුපස්සනාව. හිතට එන අරමුණු. සරාගං වාචිත්තං, වීතරාගං වාචිත්තං, සදෝසං වා චිත්තං, වීද දෝසං වා චිත්තං, සමෝහං, වියත මෝහං, මේ වශයෙන් රාග දේශ මෝහ විදියට, විරාග විදෝස විමෝහ විදියට ඒ අවස්ථාවේ තියෙන සිත ගැන හොඳට දැනගනව. දැන් සිත මේකයි කියලා. ඒක නැති කරන්න යන්නේ. දැන් මේ වෙලාවේ තියෙන සිත ගැන බලමු. එච්චර. ධම්මානුපස්සනාවට යනකොට ඒ සිතත් එක්ක තියෙන සිතුවිලි ගැන පංච නීවරණ වෙන්න පුළුවන්. නැත්නම් චතුරාර්ය සත්‍ය, ස්කන්ධ, ධාතු, ආයතන ආදී වශයෙන් විවිධ න්‍යාය වලින් මේ සිතුවිලි බලනවා. ඒ සිතුවිලි වල අනිත්‍යතාවය බලනවා. දැන් මේ මුලින් කලේ අපේ ජීවිතයේ කොටස් හතරකට බෙදුවා. කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා. මේ ටික වෙන්වෙන්ව බැලුවේ මොකටද? හරියට තේ එකක් හදනකොට අපි කලින් බලනවා තේ එකට දාන්නේ මොනවද කියලා. වතුර දානවා, තේ කොළ දානවා, සීනි දානවා, ඉඟුරු ටිකක් දානවා. ඒව මුලින් දැනගන්න මේ හදන වට්ටෝරු. ඒ වට්ටෝරු අපි දැනගෙන අපිට තේ හදන්නත් පුළුවන්. තේ එකක් බොනකොට Taman දන්නවා ආමේ තේ එකට සීනි ටිකක් වැඩි, ඉඟුරු ටිකක් මදි, කහට වැඩි, රස්නේ මදි කියලා දැන් තේ එක බොනකොටම දන්නවා. ඒ දැනගත්තේ කොහමද ඔබ? ඔබ වෙන් කරාද? ඔබ පීරිසික දැම්ම දාමේ තේ කොළ ටික, මෙන්න මේ වුණ වතුර ටික, මේ සීනි ටික කියලා ඔබ වෙන් කළද? තේරුම් ගත්තේ කොහමද? තේරුම් ගත්තේ? ඔව්, තේරුම් ගත්තේ තමන්ගේ නුවණින්. අන්නේ වගේම තමයි මේ සතර සත්‍පට්ඨානේ වඩන්නේ මොකටද? මේ වෙන් වෙන්ව වැඩුවේ අර වෙන් වෙන්ව තේ එක හදන එක දැනගන්න වගේ අර සිතුවිල්ලක් එනකොටම මේ ස්කන්ධ පංචකය ආවේ කියලා ස්කන්ධ පංචකය තේරුම් ගන්නයි මේ සතර සතිපට්ඨානේ තියෙන්නේ. මුලදී වෙන් වෙන්ව හඳුනා ගත්තත් අන්තිමේදී Tamanට මොන සිතුවිල්ල ආවත් දැන් මේ සිය දැක්කත් Tamanට කවුරුහරි බැන්නත් දරුව ගැන මතක් වුණත් වාහනේ හැප්පුණ කියලා කිව්වත් Taman ලෙඩ වුණා කියලා කිව්වත් රැකියාවේ හෙට දවසේ නිවාඩු හම්බ වෙනවා අද සිල්ගත්තු නිසා කියලා ආරංචි වුණත් මොනම ආරංචියක් සිතුවිල්ලක් රසයක් දැනුණත් හැම එකම දන්නව මොකක් කියලාද? ඒ කුමන අත්දැකීමේ වර්තමාන එක්ස්පීරියන්ස් එක කුමක් ලැබුණත් ලැබෙන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයක් හටගත්තා. ඒක ඉස්තර දෙයක් නෙවෙයි, හේතු ඇති කල්ලි හටගත්තා. එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්නවා. දකින්න දකින්න තමන් ලෝකය හොයාගෙන යන්නේ නැහැ. ලෝකේ හොයාගෙන යන්නේ නැහැ කියන වරදවා තේරුම් ගන්න එපා. මේ සුපර් මාකට් එකට බඩු ගන්න යන්නේ නැහැ කියන එක නෙවෙයි. දරුවෝ එක් කරගෙන ඉන්න ඉස්කෝලේට යන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒව කරනවා කලාට තමන් අභ්‍යන්තරයේට බාහිර ඇතයි කියන ලෝකයක් ගන්නෙ නැහැ. සම්මුති සත්‍ය විදියට තමන් ඉගෙන ගන්නවා, රැකියාවට යනවා, දරුවට උගන්වනවා, ගෙදර ඇඳුම් ටික හොදනවා, කැම ටික හදනවා. ඒ ඔක්කොම කරද්දී මානසිකව යා වෙනම ආධ්‍යාත්මික ලෝකයක ඉන්නේ. ඒ නිසා දිනෙන් දින අපි අවසානය කරා දහමෙහි ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. කොයිතරම් දුකෙන් නිදහස් වුණාද කියන එක තීරණය වන්නේ කොහොමද? තමන් කොයිතරම් දුරට මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය දැක්කාද කියන කාරණේ මත. ඒ දකින්න දකින්න දකින්න මොහොතක් තුළ තමන්ට රාගයක්වත් ද්වේෂයක්වත් නැහැ. ඇයි එහෙම වුනේ? බාහිර කිසිම රූපයක තමන්ගේ හිත ඒ මොහොතේ බැසගෙන හිටියේ නැහැ. ඇයි රාගයක් හටගන්නේ? රාගයක් හටගන්නේ බාහිර පුද්ගලයේ තියනවා කියලා අපි පනව ගන්න නිසා. බාහිර පුද්ගලයාගෙන් මට රාගය ඇතිවන්නේ කියලා අපි හිතනවා. බාහිර පුද්ගලයාගෙන් මට ලස්සන එන්නේ කියලා අපි හිතාගෙන ඉන්නවා. බාහිරින් ලස්සනාව නෙවෙයි, අපි ලස්සන විදියට බලන නිසා ඒක ලස්සනට පේන්නේ. ඇතැම් විට අපට කෙනෙක් ලස්සන වෙන්න පුළුවන්, අපි හුඟක් වර්ණනා කරනවා වෙන්න පුළුවන්. තව අපි යාළුවෙක් කියනවා ඔයාට මොන පිස්සුද, මොන ලස්සනක්ද, යා තමයි ලෝකේ ඉන්න කැතම කෙනා කියලා. අපට ඇතැම් විට හරි ලස්සනයි වෙන කෙනෙකුට කැතයි. ඒත් ලස්සන හෝ කැත එක තිබෙ බාහිරද? බුදුහාමර දේශනා කරනවා නැතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසංසකාව. ලෝකේ ලස්සන විසිතුරු දේවල් කාමයන් නෙවෙයි කියලා. රාගික දේවල් නෙමෙයි කියන. රාගේ හෝ ద్వේෂය ඇතිවන්නේ සංකප්ප රාගෝ පුරුෂයාගේ සංකල්ප මත හිතන විදිය අනුව. ඒ නිසා හරියට මෙන්න මේක තමයි දහමේ ඉහළම ප්‍රතිඵලය කියලා කියන්නේ. මෙන්න මේ අනුශාසනය තමයි බුදුහාඳුරෝ බාහ්‍ය දාරුචීරියට කලේ. ඒවං හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. බාහ්‍ය මෙහෙම හික්මෙන්න ඇසට රූපයක් දැක්කනම් ඒ දැකීම මාත්‍රේ විතරයි. ඒ ඇහැට දකින එක අපි අල්ලන්නේ අනකට අහුවෙන වෙන එකක් අපට. ඇහැට වර්ණ රූපයට මේ පාට තමයි අල්ලනකොට අහුවෙන්නේ සතර මහා භූත රූප. ඇහැට පේනකොට දුව කියලා පේනවා. අල්ලන්න ගිහලා අත තිබ්බහම මොකද අහුවෙන්නේ? පටි ව්‍යාපෝතේජව අහුවෙන්නේ. දුවක් නෙවෙයි අහුවෙන්නේ. නමුත් අපි අවිද්‍යාව නිසා අපි හිතන්නේ ඇහැට පේන්නේ දුව, අල්ලන්නේ දුව, ඔක්කොම කරන්නේ දුව කියලා. ඒක වෙනස් වෙන්නේ තමන්ගේ දර්ශනය මත. ඒක බාහිරින් වෙන වෙනස් වීමක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම මේක මානසික පරිවර්තනයක්. මනස පරිවර්තන වෙනවත් එක්කම ලෝකෙ වෙනස් වෙන දෙයක් නෑ. අපි ඊට පස්සේ අනිත්‍ය දුක් අනාත්ම පසක් කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ තුල නොගෙටි අපි ඉන්නවා. අනිත්‍යතාවයේ නෙවෙයි දුකට හේතුව. දුකට හේතුව මොකද්ද? මේ අනිත්‍ය ලෝකයේ නිට්ටය කියලා හිතන් ඉන්න එක. දුක නෙවෙයි ඇත්තටම දුක. ඒ දුක් සහගත දේ සැපයි කියලා හිතන් ඉන්න එක. අනාත්මය නෙවෙයි දුක. අනාත්ම දේ ආත්මයි කියලා ගන්න එකයි දුක. එතකොට මේ යථාර්ථයේ තේරුම් ගත්ත කෙනා අනිත්‍ය වෙන ලෝකයේහි අනිත්‍ය බව තේරුම් අරගෙන ඉන්නවා. ඒකත් එක්ක ගැටෙන්න යන්නේ. දුක් සහගත දේ ඒක යථාර්ථයේ තේරුම් අරගෙන නිවීමටපත් වෙලිනු. අනාත්ම සාගතදී ඒකේ අනාත්ම ස්වභාවයේ තේරුම් අරගෙන මදහත්ව කාලය ගත කරනවා. අන්න ඒක නා තමයි පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. මේ ලාභලාභාදී මේ අටලෝ දහම අභියස නොසෙල්වෙන අකම්පිත මනසක් ඇති කරගන්න එක තමයි උසුම් උතුම්ම මංගල කාරණේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හැබැයි මේ අවබෝධය එන්න ඕනේ පින්නතින් ධර්මයන්ත් එක්කමයි. සමහර අය හරිය තැම්පත් වගේ ඉන්නවා. එයා තමයි ලැබුපු අධ්‍යාපන නිසා වෙන්න පුළුවන්, මුල් කාලේ හැදිච්ච පරිසරය නිසා වෙන්න පුළුවන්, සතරදි පුරුදු කරපු ගුණධම් නිසා වෙන්න පුළුවන්, සමාජයට බය නිසා වෙන්න පුළුවන්, ඇතැමිට කායික දුබලතාවයක් නිසා වෙන්න පුළුවන්, මානසික ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්, බොහොම තැම්පත්ව බලාගත්වත බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නෙවෙයි බුදුදහමේ කියන තැම්පත් බව. ඒක නෙවෙයි බුදුදහමේ කියන උපේක්ෂාව. එහෙම ඉන්න කෙනා ඕනම වෙලාවක අනිත් කාටත් වඩා කලබල කෙනෙක් වෙන්න පුළුවන්. බුදුදහමෙන් හදන මනසේ කියලා කියන්නේ මේ හදන පුද්ගලයා ඕනෑම බාහිර වෙනසකදී ඒකට කම්පා නොවන විදිහට උහු වෙනවා. අදාපි ඉන්නේ බාහිර පරිසරය හොඳට ඉන්නකම් අපි හොඳට ලස්සනට ඉන්නවා. පොඩ්ඩක් හරි වෙනසක් අලාභයක් වෙච්ච ගමන්ම තමයි ඔන්න පුද්ගලයා කවුද කියලා බලාගෙන පුළුවන් ගමන්. ඔක්කොම අර තිමිජ සංවර ඉවරයි. ඇයි? ඒක අර අවබෝධයෙන් ඇති වෙච්ච වෙනසක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. මේ පටිසම්පාදයේ අනිත්‍යතාවය අවබෝධයෙන් ඇතිවන සතර සතිපට්ඨානයේ භාවිත කිරීමෙන් අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණේ තේරුම් ගැනීමෙන් ඇතිවන අවබෝධයයි නියම අවබෝධය නියම පරිවර්තන විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ඇතිවන පරිවර්තනේ වෙනස් වෙන්නේ නැහැ. එන්න එන්න මේක ගැඹුරට යනවා. ඒක හරියට ආලෝකයක් තියෙන වෙලාවකදී ලියපු ලිපියක් වගේ. සමතේ නැමැති චිත්ත ඒකාග්‍රතාවයේ නැමැති පරිසරයේ සකලාගත් වෙලාවේ හරියට ප්‍රඥාව විදර්ශනාව නැමැති පෑනෙන් ලියන ලියුම වගේ. ආලෝකේ නැති වුණත් ලියපු ලිපිය මැකෙන්නේ නැහැ. මේ අපි ලබලා තියෙන ආලෝකය. දානමේ වශයෙන් හෝ වේවා, සීලමේ වශයෙන් හෝ වේවා, චිත්ත සමතේ වශයෙන් ලබලා තියෙන මේ සියලුම සාර්ථකත්වයන් හරියට මේ දල්වල තියෙන පහන් වගේ. මේ තියෙන සූර්ය ආලෝකය වගේ. මේක ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. මේ ලබලා තියෙන ආලෝකය, මේ ලබලා තියෙන සුගතිය, මේ කරන දාන ආදී පින්දාම් හැම දෙයක්ම අපි උපයෝගී කරගන්න ඕන මොකටද? අපේ අත්දැකීමක් කියන්නේ රූප ආදී ස්කන්ධ පංචකයක එකතුවක්. ඒක අස්මින් සතිදං හෝති, හේතු ඇති කල්හි හටගත්තා, හේතු නිරුද්ධ වීමෙන් අස්මින් අසතිදං හෝති කියලා, හේතු නැති කල්හි නිරුද්ධ වෙනවා කියලා දකින්නට ටිකෙන් ටික ඒ කාලය වැඩි කරගන්න එක තමයි ලියුම ලියනවා කියලා කියන්නේ. ඒ ලියන ලිපියේ ලියුමේ අකුරක්වත් අඩු වෙන්නේ නැහැ, එන්න එන්නම අකුරු ගානේ වැඩි වෙනවා. ඇතැමිට තමන් මේ ආත්ම භාවයේ නැති වුණත් තමන්ට ඊළඟ මොහොතේ ප්‍රඥා වඩනකොට ඉතුරු ටික දිනු කරගන්න මේක තමන්ට උපකාරයක් වෙනවා. මෙන්න මේ ගමන් මගේ තමයි අපි ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන. ඒ ගමන සාර්ථක කරගන්න ගමන් ඒකට අදාළ කරුණු ටික කරනකන් අපි කරන ගමනේදී අපි ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නත් ඕන, දරුවන්ට සලකනවා නම් ඒවත් කරන්න ඕන. දරුවට අපලයක් නම් බෝධි පූජාවක් තිබ්බත් කමන්නේ නැහැ කියලා. දෙවියන්ට පින් දීලා දෙවියන්ගේ ආශිර්වාද ලබා ගත්තත් කමන්නේ නැහැ. මොකද ඒවා අපට අවුල් වෙනවා. ඉතින් මේක කරගන්න බැරි වෙනවා අපට ඒකෙන්. අපි අම්මා තාත්තට අපි සලකන්නට ඕන. ඒ වනකරොත් අපට මේ ගමනට අපට ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒ හැම දෙයකින්ම ලබන ශක්තිය අපි මේ ගමනට නිරෝගී භාවය ලබන්න, දිගාසිරි ලබන්න, කල්යාණ මිත්‍රයන් ලැබෙන්න, විවේකී ලැබෙන්න, පහසු ගන්ටික ලැබෙන්න, මේ ඔක්කොම වටම අර කරන ලෞකික කුසලිය තුල ඉඳලා කරන කරුණ ටික තමන්ට උපකාරී වෙන. අර ලෞකික කුසලිය තුල ඉඳලා මේ ටික නොකරොතින් අපිට මේ ගමන යන්නේ කලේසි වෙන්නේ. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ මහමෙවුනාවේ තියෙන ජයශ්‍රී මහ බෝධිය. ඒ ජයශ්‍රී මහ බෝධිය කෙනා උඩමළුවේ තියෙන පොඩි බෝධිය. ඒ බෝධිය ආරක්ෂා වෙලා තියෙන්නේ අර වටේ තියෙන ලොකු බෝධි ටික නිසා. කුලංගෙන්, අවුෙන්, වැස්සෙන්, ඒ වගේම අලියතුන්ගෙන් මේව අනතුරු වලින් බේරලා අර උඩමළුවේ තියෙන බෝධින් වහන්සේ රැක්කේ අර වටේ තියෙන බෝධි නිසා. හැබැයි කවුරුත් අර වටේ තියෙන බෝධි වලට වඳින්නේ නැහැ. ඒ වටේ තියෙන බෝධි ටික නොතිබ්බනම් අර උඩමළුවේ බෝධින් වහන්සේ මෙතේ කර රැගෙන්නේ නැත්නේ. අන්නේ වගේම තමයි පින්නතුනි අපි කරන අම්මට තාත්තට සැලකීම, ස්වාමීන් වහන්සේට කරන උපස්ථාන, මේ හැම දෙයකින්ම ලබා ගන්න ආරිසංස ටික අපි උපයෝගී කරගත යුත්තේ අර මේ ආධ්‍යාත්මික ගමනේ ඉහළම ඉලක්කයට යන්නට. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්තුණු වාක් වාසනාවන්තයි. මේ තමන් ඉපදෙච්ච මව්බිමෙන් බොහෝ දුර බැහැර රටකට ඇවිල්ලා ඉන්න මේ අවස්ථාවේදී තමන්ට මේ වගේ ගුණ දහම් රකින්නට, බණදා මහන්නට අවස්ථාව, පරිසරය, විවේකය, ඕනකම, පහසුකම් මේ හුඟ දේවල් ලැබුණේ තමන්ගේ ලොකු වාසනාවකට. ඉතින් ඔබ හුඟා පින්වන්තයි. ඒ පින්වන්ත බව දිනෙන් දින වැඩි කරගෙන මේ ඉතාම දුර්ලභව ලබා ගත්තා වූ මේ උතුම් මනුසාත්ම භාවය සහ වටිනා දුර්ලභ බුද්ධෝත්පාදය අහිමි වෙන්නට කලින් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ උපරිම ආධ්‍යාත්මික ප්‍රතිඵල නෙලා ගන්නට අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට දිනෙන් දින කායික මානසික සුවපත් භාවය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අපනමින් මියගේ ඥාතීන්ටද අනුමෝදන් වෙත්වා. පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන්ව දිගාසිරි ලබා ඔබට ආශිර්වාදය සලසා දෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.